සද්ධාවෙන් ගෞරවයෙන් පිළියෙල කරගන්ට යෙදෙන මේ මල් පහන් සුවඳ දුමාදී මේ සියලුම බුදු පූජාවන් කුඳුම සඳහා වදාළ ඒ ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ නම රහදී බුදු ගුණයන් නිසා උපහාරයක් පිණිස පූජාවක් වශයෙන් උන්වහන්සේගේ නම රහදී බුදු ගුණයන් නිසා පූජා කරමින් පූජාවෙත්වා කියන අදහස ඇති කරගෙන ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේ යම් දහමක් මේ ලෝක සත්‍යයගේ සැනසීම පිණිස දේශනා කරාද ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්නට මේ සිදු කරන උතුම් බුද්ධ වන්දනාව හේතුපකාරී වේවා කියන අදහස ඇති කරගෙන බුද්ධ වන්දනාව සිද්ධ කරමු. සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු සාදු වන්දාමි චේතියං සම්බං සබ්බධානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝ සම්භාරි විජයං අකා පත්තු සම්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඝනසාරප්පදිත්තේන දීපේන තමදං තිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගංදිකාය වදනං අනන්ත ගුණ ගන්දිනා සුගංදිනාහං ගන්දේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝ පේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහි පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ලබාමි මොක්ඛං උපම්මිලායාති යතයිදං මේ කායෝ තථායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමු අදේවාසේතුනෝ භන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමු අදේවාසේතුනෝ භන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමු ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි අන්ධාය ඉමාය පටිපත්තියා ජාති ජරා ව්‍යාධි මරණම් හා පරිමුංචිසාම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛාපං මුඤ්ඤතු සාදු සාදු සාදු හොඳයි සියලුම කාමාවචර භූමියෙහි සියලු දෙවියන්ද, එවගේම රූපාවචර භූමියෙහි සියලු බ්‍රහ්මයෝද, එවගේම රටවාසී ගම්වාසී, එවගේම කඳු සිකර ආදී මේ මහා පොළොවට අධිගෘහිත වූ සියලු දෙවි දේවතාවුද, එවගේම යක්ෂ භූත ආදී වූ මේ සියලු සත්ත්වයෝද, මේ උතුම් බුදු පියාණන් වහන්සේ ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට පැමිණිත්වා, පැමිණ ඒ උතුම් ධර්මය අසා සිත් සතුටු භාවයට පැමිණිත්වා කියන අදහස් ඇති කරගෙන අපි දේවතාවා නාම සිද්ධ කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මං සවන කාලෝ අයං භදන්තා, ධම්මං සවන කාලෝ අයං භදන්තා, ධම්මං සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දේමා භික්ඛවේ නිබ්බාන ධාතුයෝ කතමාදේ ස උපදි උපාදිසේසෝච නිබ්බාන ධාතු, අනුපාදිසේසෝච නිබ්බාන ධාතු. සාදු සාදු. සාකච්ඡා කරන්න යන්නේ ලෝතර බුදු කෙනෙක් ලෝකෙහි පහළ වෙලා බොහෝ කරුණාවෙන් මේ ලෝකයේ සියලු සත්ත්වෝ විමුක්තියට පමුණුවන්ට ඕන කියන මහා කරුණාවෙන් දේශනා කළ ඒ උතුම් ධර්මයයි මේ ශ්‍රවණය කරන්න යන්නේ. ඒ භාග්‍යවත් උතුමන් වහන්සේ බෝධිසත්වවරයෙක් වශයෙන් ඉන්න කාලේ උන්වහන්සේට තිබුණා සක්කිති රාජ්‍ය සම්පත්තිය විඳින්න. එහෙම නේද? එතකොට ඒ සක්කිති රාජ්‍ය සම්පත්තිය විඳින්න තියෙන උන්වහන්සේ දුටුව මේ ලෝකෙහි යම් කාරණා සමූහයක්. මොකක්ද දුටුවේ? මේ සත්ව උපදින බව දුටුව. ඒ ඉපදිච්ච සත්වයා දිරා යන බව දුටුව. ඒ දිරා යන සත්වයා ලෙඩ දුකට පත් වෙන බව දුටුව. ඒ ලෙඩ දුකට පත් වෙන සත්වයා මරණයට පත් වෙනවා දුටුව. දැන් මේ අපි හැමෝම ඒ ධර්මයට යටත්. මොන ධර්මයේද? ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ධර්මයට යටත්. එහෙමනේ. එතකොට මෙන්න මේ අත් මිදෙන මග කවුරු හෝ හොයාගත්තොත් අවබෝධ කළොත් මේ සියලු සත්‍යයන්ගේම විමුක්තිය පිණිස වෙනවා. ඒ අවබෝධ අවබෝධ කරන ධර්මය සියලු මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මයන්ගෙන් දුක් විඳින සියලු සත්ත්වයන්ගේ විමුක්තිය පිණිස වෙනවා. ඒ නිසා මේ ධර්ම අවබෝධ කරන්න ඕන කියන අදිෂ්ඨානයෙන් තමයි උන්වහන්සේ මොකක් කළේද? අභිනික්‍රමණය කළේ. තේරුණා? එතකොට උන්වහන්සේ ගියා විවිධ ආචාර්යවරුන් ළඟට. කාගේ ළඟටද ගියේ? ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන මේ ආචාර්යවරුන් ළඟට ගියා. එහෙම ගිහිල්ලා උන්වහන්සේ ඒ උදවිය උපදෙව්ව යම් ඵලයක් වේද යම් සමාපත්තියක් වේද? ඒ සියලු ඵල සමාපatti ඉපදෙව්ව. හැබැයි උන්වහන්සේ හොයපු කාරණාවට විසඳුම තිබුණේ නැහැ. මොකද්ද කාරණාව? ජාති මේ ඉපදීමෙන් අත් මිදෙන්න, දිරායෑමෙන් අත් මිදෙන්න, මේ මරණයෙන් අත් මිදෙන මගක් එතන තිබුණේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ ඒ තැන්වලිනු නික්මුනේ. එහෙම නික්මිලා ගිහිල්ලා සම්බුහු ඥානයෙන් උන්වහන්සේ මේ ඉපදීම, ඒ වගේම දිරායෑම, ඒ වගේම ලෙඩවීම, ඒ වගේම මරණයටපත් වීම කියන ධර්මයන්ට හේතුව උන්වහන්සේ අවබෝධ කළා. එයින් අත් මිදීමත් අවබෝධ කළා. තේරුණා? අන්නේ සක්විති රජ සම්පත්තිනින් හිටපු උන්වහන්සේ ඉන්නතුරුව කඩ කැපූ කහ සිවුරක් පුරවාගෙන මැටි පාත්‍රයක් අරගෙන ගෙයින් ගෙට වැඩම කරමින් ප්‍රඥාවන්තයන් යම් තැනකද එතෙන්ට වැඩම කරලා මේ සසරින් එතර වෙන ධර්ම උන්වහන්සේ දේශනා කළා. අන්නේ උතුම් ධර්මයයි මේ ශ්‍රවණය කරන්න කියන අදහස ඇති කරගෙන උතුම් වූ නිවන පිණිස මේ ආර්ථය ධර්මය වේවා කියන අදහසින් සද්ධර්ම ශ්‍රවණය කරමු. අපි ගිය එතකොට ගිය සතියේ අපි ඉගෙන ගත්ත යම් කාරණා සමූහයක් නේද? මොනෝ දිගෙන ගත්තේ? කොහොමද ඉගෙන ගත්තේ? අපි ඉගෙන ගත්ත කොහොමද සත්ත පුද්ගල පඤ්ඤප්තිය පැනවෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. කොහොමද සත්ත පුද්ගල පඤ්ඤප්තිය පැනවෙන්නේ? කටහඬ කියන්නේ කොහොමද සත්ත්ව පුද්ගල පඤ්ඤප්තිය පැනවුනේ? දැන් මෙතන තේරෙන්නේ නැතුව ධර්මයේ ඉස්සරහට කියන්නේ මේ අනිත් කාරණා තේරෙන්නේ නැහැ. ඒ සත්ත්ව පුද්ගල පඤ්ඤප්තිය පැනවුනේ කොහොමද කියලා තේරෙන්න ඕන. එතකොට ඒ සත්ත්ව පුද්ගල පඤ්ඤප්තිය පැනවුනේ කොහොමද? පංචස්කන්ධය පණව ගත්තා. එතකොට මොකක්ද වුනේ? මම කියලා පැනවීමක් සත්ත්ව පුද්ගල පඤ්ඤාක්තියකට පැමිණුණා. ඊට පස්සේ ඒ කවුරු හෝ කෙනෙක් සත්ත්ව පුද්ගල පඤ්ඤාක්තිය ඉක්මුවොත් අරිහත්ය පසක් කරනවා කියලා අපි ඒ සූත්‍රවල සාකච්ඡා කළා. හොඳයි. අද අපි සාකච්ඡා කරන්න යන්නේ නිබ්බාන ධාතු සූත්‍රය. මොකද සූත්‍රේ නම? නිබ්බාන ධාතු සූත්‍රය. නේද? නිබ්බාන කියන්නේ මොකකටද? නිබ්බාන කියලා කියන්නේ නි කියලා කියන්නේ නික්මෙනවා කියන එක. බාන කියන්නේ බැම්මා කියන එක. එතකොට බැම්මෙන් නික්මීම තමයි නිබ්බාන කියලා කියන්නේ. මොන බැම්මෙන්ද? ආග දේශ මොහ කියන බැම්මින් නික්මීම තමයි නිබ්බාන කියලා කියන්නේ. තේරෙනවද? හොඳයි. එතකොට නිබ්බාන ධාතු. එතකොට ධර්මයේ ධාතු කියන අදහස. එතකොට අපි කියනවා අ නිබ්බාන ධාතු, ධාතු කියන අදහස විස්තර කරන්නේ දැන් පුද්ගලයෙක් නැති ජීවයක් නැති කියන අදහසින් තමයි ධාතු කියලා විස්තර වෙන්නේ. එතකොට මොකද්ද මේ නිබ්බාන ධාතු කියලා කියන්නේ? එතකොට රාගය, දේශය, මෝහය කියන බැම්මෙන් නික්මීම නිබ්බාණය. එතකොට එයින් අවබෝධ කරන දේ තමයි අර නිබ්බාන ධාතු කියලා කියන්නේ. තේරුණාද? තේරුණාද? හොඳයි. එතකොට මේ සූත්‍ර දේශනාව බුදුහාමුදුරුවෝ කවුරු හරි ආපු ප්‍රශ්නයකට උත්තරයක් වශයෙන් නෙමෙයි. බුදුහාමුදුරුවෝ මෙහිතලා බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කරන සූත්‍රයක්. එතකොට වුත්තං හේතං භගවතා. බුත්තා බුත්තම අරහතේ මේ සුතං. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ දේශනා කළා. ඒ අරිහත් වූ බුදුරජාණන් වහන්සේ විසින් මේ දේශනා කළා. මා විසින් මෙසේ ඇසුවා. දේමා භික්කවේ නිබ්බාන ධාතුයෝ. මහණෙනි, නිබ්බාන ධාතු දෙකක් තිබෙනවා. කතමා දේ, කුමක්ද දෙක? ස උපාදි සේසෝ ච නිබ්බාන ධාතු, අනුපාදි සේසෝච නිබ්බාන ධාතු. එතකොට නිබ්බාන ධාතු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එතකොට මේ දැන් අපි මෙහෙම මේක තේරුම් ගමු. දැන් කෙනෙක් මේ ස්කන්ධ ධර්මියෝ පිරිසිඳ දැකලා, මොන ස්කන්ධ ධර්මියෝද? පංචස්කන්ධය, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්මියෝ පිරිසිඳ දකිනවා. එහෙම පිරිසිඳ දැක්කහම උන්වහන්සේගේ මොනෝදර පහ වෙලා යනවා කියලා අපි ඉස්සෙල්ලා සූත්‍රයේ සාකච්ඡා කළේ. මොනෝද පහ වෙලා යනවා කියන්නේ? මම කියන එකත්, මම හීනයි කියන එකත්, මම ශ්‍රේෂ්ඨයි කියන එකත්, ඒව මොකද වෙන්නේ? දුරු වෙලා පහ වෙලා යනවා. කොහොම දකින්න කෙනාගේද මේ පංචස්කන්ධය පිරිසිඳ දකින්න කෙනාගේ? අන්නේ පංචස්කන්ධය පිරිසිඳ දකින්නකොට එයාගේ පහ වෙලා යනවා. මගේය, මමය, ඒ වගේම මම ශ්‍රේෂ්ඨය, මම හීනයි කියන මේ මමත්වයේ පැනවීම, සත්ත්ව පුද්ගල පඤ්ඤාප්තිය ඉක්මවල යනවා. අන්නේම ඉක්මවල ගියපු කෙනාට තමයි කියන්නේ මොකක් කියලාද? රහතන් වහන්සේ කියලා කියන්නේ. තේරුණාද? අන්නේ රහතන් වහන්සේ අවබෝධ කරන නිවන එකයි. නමුත් උන්වහන්සේ ඒ නිවනට ඒ අවබෝධ කරන නිවන එකයි. නමුත් උන්වහන්සේ මේක ආකාර දෙකකින් මේ නිබ්බාන ධාතුවට සමවදිනවා. තේරුණාද? ඔව්. ඒ කොහොමද? එතකොට දැන් කවුරු හරි කෙනෙක් අපි කියවනේ දැන් කෙලෙස් හටගන්න පාට, කෙලෙස් උපදින්න නැත්තම් මේ සසර දැන් සසර පැවැත්ම යන්න මොකක්ද පැනවුනේ? සත්පුද්ගල පඤ්ඤාප්තිය පැනවුණා. ඒක පැනවුණ හැටි දැන් දන්නවනේ නේද? ඒ සත්පුද්ගල පඤ්ඤාප්තිය පැනවුණයින් පස්සේ මේ සත්‍යය මම කියලා එකක් පනවගෙන සසර ගමනක් ගමන් කරනවා. දැන් ඒකට මේ සත්පුද්ගල පඤ්ඤාප්තිය කවුරු හෝ කෙනෙක් මේ ස්කන්ධ ධර්ම පිරිසිඳ දැකලා අවබෝධ කළොත්, ඉක්මුවොත්, සත්පුද්ගල පඤ්ඤාති ඉක්මුවොත්, තේරෙනවා. එයා අවබෝධ කරනවා මොන නිර්වාණ ධාතුවද? අන්න ස උපාදි සේසෝ කියන ස උපදි ශේෂ සහිත නිවන කියන නිවන අවබෝධ කරනවා. ඒ කියන්නේ උන්වහන්සේ කෙලෙස් අර මමත්වේ නිසා හටගත්තු කෙලෙස් තියෙනවානේ. දැන් මම පැනවුණු හැටි දන්නවනේ නේද? ඒ මම පැනවුණු නිසා එයාට මොකක්ද අයිති උනේ? එයාට ඇහැක් අයිති උනා, කනක් අයිති උනා, නහසයක් අයිති උනා, දිවක් ශරීරයක්, මනසක් අයිති උනා. තේරුණානේ ඒක. එතකොට අන්න ඒ මමත්වේ පැනවුණු නිසා තමයි එයාට මොක මොනවද මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස මේවා අයිති උනේ. එතකොට කවුරුවෝ කෙනෙක් මෙන්න මේ සත්පුද්ගල පඤ්ඤත්තේ ඉක්මවලා, ඒ කියන්නේ අර මම පැන වුණු ස්කන්ධ ධර්මියෝ පහ මම කියලා පැන වුණු අදහස තියෙනවනේ. මෙන්න මේක මම කියලා කෙනෙක් නැත. ස්කන්ධ ධර්මියෝ පහක් තියෙන්නේ. ඒක පිරිසිදු දැකලා අවබෝධ කළොත් එයාගේ දුරු වෙනව මොකද්ද? සත්පුද්ගල පඤ්ඤත්තිය. අන්න එහෙම සත්පුද්ගල පඤ්ඤත්තිය දුරු කළාම දැන් එයා පිරිණිවන් පෑවේ නැහැ නේද? ඒ සත්පුද්ගල පඤ්ඤත්තිය ඉක්මුවත් ඒ රහතන් වහන්සේ පංචස්කන්ධයේ මේ ලෝකීය තුල විද්‍යාමාන වෙනවා. තේරෙනවද? එන්නේ පංචස්කන්ධයේ විද්‍යාමාන වෙන ඒ රහතන් වහන්සේ අවබෝධ කරන නිවන තමයි මොකක් කියන්නේ? සෝපාදිශේෂ නිවන කියලා කියනවා. මොන නිවන කියලාද? සෝපාදිශේෂ. තේරුණා. දැන් ඉද බික්කවේ වික්කු අරහං හෝති. බුදුහාමුදුරු දේශනා කරන කතමාච බික්කවේ සෝපාදිශේෂ නිබ්බාන ධාතු. මේ උපාදිශේෂ සෝපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා කියන්නේ කතමාච බික්කු කොහොමද මේ සෝපාදිශේෂ නිවනට පත් වෙන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. දැන් කෙලෙස් නැසූ රහතන් වහන්සේට ඉතුරු වෙන්නේ මොකක්ද? පංචස්කන්ධය. ඔය තියෙන්නේ තේරෙනවා. මොකද තියෙන්නේ? පංචස්කන්ධය. උන්වහන්සේ රූප දකින්නවද? රූප දකින්නවා. උන්වහන්සේට වේදනා දැනෙනවද? වේදනා දැනෙනවා. එතකොට මේ මොනවද නැති උන්වහන්සේ? උපාදාන. අර රූප වේදනා සංඥා සංකාර මගේ මම නැත්නම් එකක් වශයෙන් ගත්තු එක නැත්නම් මමය මගේය මගේ ආත්මය කියාගත්තු එක මොකද්ද? ඒක නැහැ. තේරුණාද? එතකොට උන්වහන්සේ අවබෝධ කරන අර කෙලෙස් නිවෙල ගියාම අවබෝධ කරන නිවන තියෙනවා. නිවනක් තියෙනවා. තේරුණාද? ඒ නිවනට කියනවා මොකක් කියලාද? සෝපාදිශේෂ නිවන. තාම ස්කන්ධ ධර්මෝ ටික තියෙනවා. එතකොට අපි දුකයි කියන්නේ මොකක්ද? ඔව් ඒක තමයි දුක. හැබැයි ජාතිපි දුක්ඛා කිව්වහම අර ස්කන්ධයන්ගේ ඉපදීම තමයි දුක. තේරුණාද? එතන මේ උපාදානයේ ඉපදීම නෙවෙයි. මොකද ඒ එහෙම කියන්නේ නැත්තේ රහතන් වහන්සේට දුක දැනෙන්නේ නැද්ද? දුක කියන්නේ දැන් කායික දුක. දැනෙනවා. මගේ කොන්ද රිදෙනවා, මගේ කකුල රිදෙනවා. එහෙම දැනෙනවා. එතකොට මොන දුකද නැත්තේ? උපාදාන ස්කන්ධයේ දුක නැහැ. උපාදානස්කන්ධ දුක නැහැ. නමුත් පංචස්කන්ධ දුක තියෙනවා. තේරුණාද? හොඳයි. එතකොට අන්නේ ඉද බික්කවේ බික්කු අරහං හෝති. එතකොට යම්කිසි භික්ෂුවක් අරිහත්ත්වයට අරිහත් ඉද බික්කවේ බික්කු අරහං හෝති අරිහත්ත්වයට පත් වෙනවා. ශාසනයේ අරහං කියලා දක්වන්නේ කවුරු හරි කෙනෙක්. අර මම මුලින් සඳහන් කරානේ සත්‍යය උපදිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දිරා යනවා. ඊට පස්සේ ලෙඩ වෙනවා. ඊට පස්සේ මැරෙනවා. දැන් සත්‍යය කියලා කිව්වහම අර සත්පුද්ගල පඤ්ඤාක්තිය පනවගත් උදවිය. එතකොට මේ උදවිය උපදිනවා, දිරා යනවා, ව්‍යාධියටපත් වෙනවා, මරණයටපත් වෙනවා. මෙන්න මේ ධර්මයේ ඇති කරන හේතු ටික නැති කරපු කෙනාට කියනවා තේරෙනවද මොකක් කියලා? අරහන් කියලා කියන්නේ නෑට. කාටද? අර ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ඒ ධර්මයන්ගේ හේතු ටික නැති කරපු කෙනාට කියන මොකක් කියලාද? අරහන් කියලා. අන්න එහෙම කෙනෙක් ඒ තත්ත්වයටපත් වුණොත් අරහන් හෝති කීනාසව. එයා දුරු කරන ආශ්‍රව තියෙනවා. මොකද කීනාසවෝ? කීනාසවෝ කියලා කියන්නේ එයා දුරු කරනවා මොනවද? ආශ්‍රව ධර්ම හතරක්. මේ කියන කාරණා තේරෙනවද? තේරෙනවද? කීනාසව ආශ්‍රව ධර්ම හතරක් දුරු කරනවා. මොනවද ඒ ආශ්‍රව ධර්ම? කාම ආශ්‍රව. තේරෙනවද? දිට්ටි ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව. මොනවද ආශ්‍රව හතර? මේ වචන මම මේ විස්තර කරන්නේ මේවා තව තව ඉස්සරහදී තව තව වෙනවා. එතකොට මේ අවබෝධයක් තියෙන්න ඕන. එතකොට කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිට්ටි ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියලා මෙහෙම ආශ්‍රව සතරක් තිබෙනවා. දැන් කාම ආශ්‍රව කියන එක තේරුම් ගමු ඉස්සෙල්ලා. ඊට පස්සේ අනිත් ටික තේරෙනවා. කාම ආශ්‍රව කියන එක තේරුම් ගමු. තේරුණාද? හොඳයි. දැන් මේ ඇහැ තියෙන්නේ කාටද? මටනේ. කියන්නේ ඇහැ තියෙන්නේ කාටද? මට. දර මම පැනුනේ කොහොමද? අර ස්කන්ධ ධර්මෝ පහ උපාදාන කිරීමේ. තේරුණාද? ඔව්. එතකොට අන්නේ ඒ ස්කන්ධ ධර්මෝ උපාදාන කළාම අපි සාකච්ඡා කළා මොකද්ද? සත්වේ පුද්ගලෙ පැන වෙනවා. එතකොට මේ සත්‍ය දැන් එහෙම සත්ව පුද්ගල සංඥාවකින් යුක්ත විඥානයක් තමයි මේ මෞකුසක් තුල බැසගත්තේ. ඒ මෞකුසක් තුල බැසගත්තාම ඒ මෞකුස තුල තිබුණු කලල රූපයේ තිබුණු ඇහැ මොකද උනේ? මගේ වුණා. කන මොකද උනේ? මගේ වුණා. නහසය මගේ වුණා. එතකොට අන්න ඒ ශරීරයට තේරුණාද? යමක් ගෝචර වෙනවා. ඒ කියන්නේ ඒ ඇහැට, ඒ කනට, නහසයට, දිවට, ශරීරයට. මොන ඇහැට, කනට, නහසයට, දිවට, ශරීරයටද අර මමත්වයෙන් පනවගත්තු. තේරෙනවද මේ කියන්නේ? එතකොට මමත්වයෙන් පනවගත්තු අර ශරීරයේ ඇහැට, කනට, නහසයට, දිවට, ශරීරයට, මනසට යමක් ගෝචර වෙනවද? තේරෙනවද? අන්න ඒ ගෝචර වෙනකොට උපදින දේ තමයි කාම රාග කියලා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ මේ ඇහැට, කනට, නහසයට, දිවට, ශරීරයට මේ යම ගෝචර වෙනකොට. තේරුණාද? අපි මොකද කරන්නේ? සතුටු හෝ දුක් වෙනවා. තේරුණාද? ඒ සතුටු වෙන්නේ අපි අර සත්ත්ව පුද්ගල පඤ්ඤප්තිය පැන වෙනකොට. මොකද උනේ? අපිට ආයතන කීයක් අයිති වුණාද? හයක් අයිති වුණා. මේක තේරෙනවද මේ කියන්නේ? සත්ත්ව පුද්ගල පඤ්ඤප්තිය පැන වෙනකොට අපිට මොකද උනේ? ආයතන හයක් පැන වෙනවා. තේරුණාද? එතකොට ඒ ආයතන වලට ගෝචර වෙන අරමුණු, ඒ කියන්නේ ආයතන වල ගෝචර වෙන දේ ඇහැට නම් මොකක්ද? රූපය. කනට නම් මොකක්ද? නහසයට නම්? දිවට නම්? ශරීරයට නම්? අන්න. එතකොට මේවා අරමුණු වෙනවානේ. ඒ අරමුණු වෙනකොට මොකද්ද? සිත තුල උපදිනව මොනවද? සිතුවිලි. තේරුණාද? අන්නේ සිතුවිලි වලට තමයි කියන්නේ. ඒ කියන්නේ මේ ඒ ධර්මයන් කෙරෙහි බැඳ තබන සිතුවිලි තියෙනවා. ඒ ධර්මයන් ඈත් කරන සිතුවිලි තියෙනවා. තේරුණාද? එතකොට බැඳ තබන සිතුවිලි වලට කියන මොකක් කියලාද? කාම ආශ්‍රව. තේරුණාද? එතකොට ඒ මොන සිතුවිල්ල ගත්තත් ඒ සිතුවිල්ල ගන්න මොන ආශ්‍රවයක් හැටියටද? දැන් ගැටෙන සිත ඇද ගන්න සිතුවිල්ල තියෙනවා. ගැටෙන සිතුවිල්ල මේ මොන සිතුවිල්ල උනත් ගන්න මොකක් ගණයටද? කාම ආශ්‍රව ගණයට. ඇයි එහෙම ගන්නේ? අර සත්පුද්ගල පඤ්ඤාක්තිය පැන වුණාම එයාට මොකද්ද අයිති වෙනවා? ආයතන 6ක්. මේ කියන එක තේරෙනවද? ඒ ආයතන 6ට ගෝචර වෙන ධර්ම අර සත්පුද්ගල පඤ්ඤාක්තිය පැනවිලා තියෙනවා. එතකොට ඒ ආයතන 6ට ගෝචර වෙන දේවල් තියෙනවද? තේරෙනවද? එතකොට ඒකෙහි උපදින මේ කැමැත්ත, ආසාව මොකක් කියලාද කියන්නේ? කාම රාග කියලා කියන්නේ. එතකොට මේ කාමරාගය අඳුන ගන්න බෑ කෙනෙකුට මෙන්න මේ මොකද්ද? අර පැන වුණු මමත්වය සත්ත්ව පුද්ගල පඤ්ඤාක්තිය කොහොම පැන වුණු හැටි නැත්නම් ඒ පඤ්ඤාක්තිය අවබෝධ කරන්නේ නැතුව කෙනෙකුට මොකද්ද? මේ කෙනෙකුට පුළුවන් කමක් නැහැ මේ සත්ත්ව පුද්ගල පඤ්ඤාක්තිය ඉක්මවන්නේ නැතුව කෙනෙකුට පුළුවන් කමක් නැහැ මේ නිර්වාණ ධාතුව පසක් කරන්න. එතකොට මේ කියන කාරණා ටික තේරෙනවද? තේරෙනවා. මේ එතකොට සත්ත්ව පුද්ගල පඤ්ඤාක්තිය පැන වෙනකොට එයාට ආයතන 6ක් ඇති වෙනවා. ඒ ආයතන 6ට ගෝචර වෙන ධර්ම තියෙනවා. ඇහැට නම් රූප, කනට නම් ශබ්ද. තේරෙනවා. එතකොට ඒ සත්ත්ව පුද්ගල පඤ්ඤාක්තිය පැනවෙච්ච නිසා අර ඇහැට එකතු ඇහැට ගැටෙන රූපය මොකද්ද වෙන්නේ? මම මගේ මම දකින්නවා කියන අදහසින් ඉගන්නේ. අන්නේ ස්වභාවයට කියන මොකක් කියලාද? කාම රාගය. දැන් ඔබ තේරුම් ගන්න පුළුවන් ද සත්ස පුද්ගල පඤ්ඤාක්තිය නැතුව? තේරුම් ගන්න නැතුව. මම කියන්නේ තේරෙනවා. එතකොට අන්නේම ආශ්‍රවයක් තියෙනවා. කාමාශ්‍රව කියලා. ඒකට මේ සත් සියලු සත්‍යෝ ඇතුළත් වෙලා ඉන්නවා. මේ භවාශ්‍රවයක් තියෙන මෙන්න මේක තමයි වටින්නේ. මේ භවාශ්‍රවය තමයි තේරුම් ගන්න අපහසු. ඒ භවාශ්‍රවය කියලා කියන්නේ කවුරු හෝ කෙනෙක් දැන් අපි සත් මේ පංචස්කන්ධය මමය කියලා පනවනකොටම නැත්නම් මගිය කියලා පනවනකොටම මගේ ආත්මය පනවනකොට නැත්නම් මේක එකක් වශයෙන් පනවනකොටම මොකක්ද පැනවෙන්නේ? ඔව් භවය කියන එක පැනවෙනවා. කාලය කියන එක ඒත් එක්කම පැනවෙනවා. ඒ කාලය කියන එක පැනවෙනකොටම භවය කියන එක පැනවෙනවා. තේරුණාද මේ කියන්නේ? ඒක නිසා තමයි ඒ ස්කන්ධ ධර්මයන්ට අදාළ වූ වෙනිම භව තියෙන්නේ. ඒ වෙනිම භවවල තියෙන්නේ ඒ භවවලට අදාළ වූ කාලය. තේරුණාද මේ කියන කාරණාව? හොඳයි. එතකොට කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨිආශ්‍රව. එතකොට මමත්වයේ පනවගත්තු කෙනා. ඒ කියන්නේ ස්කන්ධ ධර්මයේ පහ එකක් හැටියට ගත්තු කෙනා. එකක් හැටියට ගත්තු කෙනා නොයෙකුත් දෘෂ්ටීන්ට පැමිණෙනවා. මම කියලා ගත්තෙම දෘෂ්ටියක්. තේරෙනවද? මම කියලා ගත්තෙම දෘෂ්ටියක්. අන්නේ එහෙම ඒක පනව ගත්තාම එයා නොයෙකුත් දෘෂ්ටීන්ට පැමිණෙනවා. ඒ කුමක් සඳහාද? මේ මම පවත්තන්න ඕනි කම නිසා. තේරෙනවද? එතකොට අන්නේ සත්පුද්ගල සංඥාව, සත්පුද්ගල පැනවීම අවබෝධ කරන කෙනා ඔන්නෝ කියන ආශ්‍රව ධර්ම තුනම කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨිආශ්‍රව කියන මේ සංයෝජන තුනත් ඉක්මවනවා. ඒ වගේම අවිජ්ජාශ්‍රව. දැන් මේක දැන් මෙහෙම සිදුවීමක් සිදු වෙනවා කියලා. කොහොම සිදුවීමක්ද මේ? දැන් මේ සිදුවෙන සිදුවීම මේ සත්ත්ව පුද්ගල පඤ්ඤාක්තියක් පැනවිලා, ඒ වගේම ඒ සත්ත්ව පුද්ගල පඤ්ඤාක්තිය නිසා මේ දැන් මම පැනවිලා, මම පැනවිච්ච නිසා ශරීරයක් නැත්නම් ආයතන හයක් පැනවිලා මේ සිදුවෙන කාර්යය ඌ දන්නේ නැහැ. අවබෝධ නැහැ. ඒකට කියන මොකක් කියන? අවිජ්ජා ආශ්‍රව. ඇයි එහෙම අවබෝධ වෙන්නේ නැත්තේ? එතකොට එහෙම අවබෝධ වෙනවොත් මේකේ පැවැත්ම තියෙන්නේ නැහැ. ඒ නිසා ස්වභාවයේ විසින්ම මේ සසර නවතින්නද හදලා තින්න ගමන් කරන්න. ගමන් කරන්නනේ. තේරුණාද? එතකොට කාමාශ්‍රව කියලා එකක් තියෙනවා. කාමාශ්‍රව කියනකොටම දැන් අදහස එන්න ඕනේ මොකද්ද? මේ සත්පුද්ගල පඤ්ඤාක්තිය පැනවුණු කෙනාට ආයතන හයක් උරුම වෙනවා. ඒ උරුම වෙන ආයතන හයට මොනවද? ඊටු අනිටු අරමුණු වෙනවා. තේරුණාද? ඒ ඊටු අනිටු අරමුණු වෙනකොට ඒ කෙරෙහි උපදින සිතුවිලි. තේරුණාද? ඒ සිතුවිලි වලට කියනවා මොකක් කියලාද? කාමාශ්‍රව. තේරුණාද? එතකොට දැන් ওই සිතුවිලි ඊළඟට ඒත් එක්කම දැනගන්න ඕනි භවආශ්‍රව කියනකොට මේ දැන් මේ හතර තැනකදී පැන වෙනව නෙවෙයි නේ. එතකොට බුදුහාමුදුරන් ඇවිල්ලා අහනවානේ දෙවි කෙනෙක්, ඔබ වහන්සේ කොහොමද මේ මේකට මේක ඕග තරණයේදී සූත්‍රයේදී සඳහන් වෙනවානේ, කොහොමද ඔබ වහන්සේ මේක තරණය කළේ? කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨිආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේවා කොහොමද කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිජ්ජාෝග මේක ඕගයක් හැටියටත් දක්වනවා. එතකොට සැඩ පහරක් හැටියට දක්වනවා. එතකොට දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා කොහොමද ඔබ වහන්සේ මේ ඕගය තරණය කළේ? මම පිහිටියෙත් නැහැ. මම වෑයම් කළේ නැහැ. මම පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකරමින් මම මේ ඕගය තරණය කළා කියලා කියනවා. දැන් මේ ඇහැට අරමුණු වෙන රූපයක පිහිටියෝ. තේරුණාද? දැන් මේ නිවන මේක අවබෝධ කරන්න පුළුවන්ද? තේරුණාද? මම කියන එක තේරුණාද? ඒ කියන්නේ සත්පුද්ගල පඤ්ඤාක්තිය දන්නේ නැතුව අහට ඇහැට අරමුණ වෙන අරමුණක පිහිටනවා. දැන් ඉදා එහෙම කළා. දැන් මොකක් හරි දෙයක් මාක්ක සලකුණු කරලා ඒක දිහා බලන් ඉන්නවා. තේරුණාද? ඉතින් හිත එකට එකඟ කරනවා. තේරුණාද? කියන්නේ තේරෙනවා. එතකොට මෙන්න මේ සතර ඕගේ මම තරණය කළාම කොහොමද පිහිටන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව. එතකොට මේ ඇහැට, කනට, දිවට, නාසයට අරමුණු වෙන අරමුණක පිහිටලා සිටලා මේ ඕගේ තරණය කරන්න පුළුවන්ද? ඇයි බැරි? දැන් සාකච්ඡාවක් විදිහට යන්න ඕනේ, කෙරෙන්න ඕනේ. එතකොට මොකද ඒ එහෙම පිහිටනකොටම මොකද සත්පුද්ගල ඒක පඤ්ඤාක්තිය පැන වෙනවා. තේරුණාද? එතකොට පිහිටාද නොසිටීම මම පිහිටියෙත් නැහැ. ඒ පිහිටියේ නැත්තේ ඇයි? පිහිටියොත් එහෙම මම ඒ අරමුණේ கிඳා බහින්න. තේරුණාද? මම නැවත නැවත ආශ්‍රව වැඩෙනවා. වෑයම් කළෙත් නැහැ. මේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට අරමුණු වෙන මේ ආරම්මණය මොකද කළේ? මම වෑයම් කළේ නැහැ. තේරුණාද? එතකොට මේක කළේ මොකෙන්ද? අවබෝධයෙන්ම මම පිහිටන්නේත් නැතුව, වෑයම් කරන්නේත් නැතුව මේ යෝගී තරණය කළා. අන්න එහෙම තරණය කරපු බුදුමන් වහන්සේට තමයි රහත් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කාම ඕගය. දැන් හැදෙන් කිව්ව කාම ආශ්‍රව කිව්වම දැන් දැනගන්න ඕනේ කාමාශ්‍රව කියලා කියන්නේ මෙන්න මේ සත්පුද්ගල පඤ්ඤාක්තිය පැන වුණාම එයාට මොකක්ද ආයතන හයක් උරුම වෙනවා. ඒ ආයතන හයට ගෝචර වෙන ධර්ම තියෙනවනේ. ඒ ධර්මත් එක්ක බැඳෙනවා. එක්ක ගැටෙනවා. මේ මේ ඇලීම ගැටීම මේ කියන මේ දෙකම මොකේටද ඇති වෙන්නේ? කාමාශ්‍රව ගණයට. තේරුණා? ඒක එතකොට භවආශ්‍රව. මේක වෙන වෙලාවක පැන වෙනව නෙමෙයි. එහෙනම් මොන වෙලාවේද? අර එකක් හැටියට සත් මේ ස්කන්ධ ධර්ම පහ එකක් හැටියට ගන්නකොටම මේ භවආශ්‍රවය, ඒ කියන්නේ කාලය කියන එක පැන වෙනවා. තේරුණාද? ඇයි මම පැන වෙනකොටම කාලය කියන එක පැන වෙනවා? තේරුණාද? මේ කියන කාරණාව තේරුණාද? එතකොට හඳුනන්නේ මේ පැනවෙන්නේ ඒ වෙලාවෙම. ඒ හතර වෙලාවල් හතරක උපදිනවා දෙනවා. තේරුණා? ඔව්. එතකොට අර මම කියන එක පැනවෙනකොටම මේ ආශ්‍රව ධර්ම හතර පැනවෙනවා. කාම ආශ්‍රවය පැනවෙනවා, භව ආශ්‍රවය පැනවෙනවා. මොකද කාලය කියන එක පැනවෙනවා. භව ආශ්‍රවය. ඊළඟට දිට්ඨි ආශ්‍රවය. නොයිකුත් දෘෂ්ටීන් මම කියලා ගත්තු එකම දෘෂ්ටියක්. ඒ දෘෂ්ටියට අදාළව එයාට එක දෘෂ්ටියක් තමයි මගේ ඇහැ කියන එක. මගේ කන කියන එක. තේරුණා? ඇයි ඒ? සත්ත්ව පුද්ගල සංඥාව තුලනේ ටික පැනවෙන්නේ. මම කියන එක තේරුණාද? එතකොට ඒ ඇහැට ගැටෙන සියලු ඒව දෘෂ්ටි. තේරුණා? ඒ කියන්නේ සත් මම දකින්නේ මම කියන ඒ දෘෂ්ටියෙන් තමයි එන්නේ අරගන්නේ. තේරුණාද? එතකොට කාමාශ්‍රව, භවආශ්‍රව, ද්විතියආශ්‍රව. මේක තේරෙන්නේ නැහැ. මම ඔබ තේරෙනවා නම් අපි ඔබ නිදහස් වෙනවානේ. තේරුණා? එතකොට මේක තේරෙන්නේ නැහැ. මේ සිදු වෙන සිදුවීම තේරෙන්නේ නැහැ. ඇයි ඒ? අවිද්‍යාශ්‍රව. කියන මෙන්න මේ ආශ්‍රව ධර්ම හතර තුල මේ සියලු පුහුදුන් සත්‍යෝ. ඇලි ගලි සිටින්නේ. තේරුණාද? එතකොට බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔන්නේ ආශ්‍රව ධර්ම හතර වෙන් සත්‍යව ගොඩ කරන්නේ. එතකොට කීනාසබෝ කියලා කියන්නේ කවුරු හරි කෙනෙක්. ඔන්නෝය කියන ආශ්‍රව ධර්මිය උදුරලා දමනවා. තේරුණා? දැන් ඒකනේ දැන් ඔක උදුරන්න පුළුවන් කොතනින්? සත්ත්ව පුද්ගල අඤ්ඤත්‍ය ඉක්ම වීමෙන්. එතකොට මේ මම නෑ, මම කියලා කෙනෙක් නෑ මෙතන තියෙන්නේ ස්කන්ධ ධර්ම පහක් කියලා දැනගත්ත පමණින් මේ මේක ඉක්මවනවද? නෑ. එහෙනම් ඒක පිරිසිඳ දකින්න ඕන. තේරුණා? එතකොට මෙන්න මේ විදිහට කවුරු හරි කෙනෙක් කීනාසවා කියලා කියන්නේ අන්න අර සතර ආශ්‍රව ධර්මය ඒ හිතින් දුරු කරනවා, උදුරලා දමනවා. තේරෙනවද? අන්නේ කෙනාට කියනවා කීනාසවා කියලා. අන්නේ තත්ත්වයට පත්තුණු කෙනෙක් බුසිතවා. බුසිතවා කියලා කියන්නේ රහතන් වහන්සේගේ අවබෝධය නැත්නම් රහතන් වහන්සේ වාසස්ථානයේ වාසය කරන ස්ථාන 10ක් තියෙනවා. තේරුණා? ඒ ස්ථාන එකක් තමයි සබ්බේ සත්ත ආහාරට්ටිතික. ඔය අවබෝධය රහතන් වහන්සේ වාසය කරනවා. අවසාන කියන දසහංගේ සමන්නාගතු අරහත් මෙන්න මේ කාරණා 10න් යුක්ත වූ කෙනා අරිහත් කියලා කියනවා. එතකොට උන්වහන්සේ උසිතා කියලා කියන්නේ උසිතවා කියලා කියන්නේ ස්ථාන 10ක උන්වහන්සේ වාසය කරනවා. උන්වහන්සේගේ අවබෝධ ස්ථාන 10ක පවතිනවා. කොහොමද? උන්වහන්සේ මේ න්‍යායයෙන් මේ ධර්මයේ වඩනවා. මේ සබ්බේ සත්ත ආහාරට්ටි දෙක. සියලු සත්ත්වෝ ආහාරයෙන් යෙපෙන සුළුය. දොට ආහාර වර්ග කීයක් තියෙනවද? හතරයි. මොනවද ඒ හතර? කබලින්ක ආහාර තියෙනවා. දැන් කබලින්ක ආහාර කියනකොට වැස්සන්ට අදහසක් එන්න ඕන මේ සත්ත්ව පුද්ගල පඤ්ඤප්තිය පැන වුණා හෝ නොපනුණා හෝ. දැන් ඒ කියන්නේ පැන වුණු කෙනාටත් ශරීරය තියෙනවා, නොපනුණු කෙනා නොපනුණු දැන් ඉක්මු වූ රහතන් වහන්සේටත් ශරීරය තියෙනවා. තේරුණාද? ඒ රහතන් වහන්සේගේ ශරීරය දැන් අර විපාකයට තියෙන කයක්. තේරුණානේ? එතකොට උන්වහන්සේගේ මේ සත්ත්ව පුද්ගල පඤ්ඤාක්තිය තුල ඉන්න උදවියගේ මේ ආයතන හයට ගෝචර වෙන සියලු දෙය, ඒ කියන්නේ ඝන ගොරෝසු මේ ඒ ආහාර වලට කියන මොකක් කියලාද? කබලින්කා ආහාර. තේරුණානේ? ඊළඟට පස්ස ආහාර මොනවද? ස්පර්ශ ආයතන හයේ තියෙනවා. ඒ කබලින්කා ආහාරය කොතින්ට දාහාර වෙන්නේ? රූපේට. ඒ රූපය කොතින්ට දාහාර වෙන්නේ? ඇස. ඒක තමයි ඇසට. ඒ කියන්නේ ස්පර්ශ. ඒ දැන් ආයතන වලට තමයි ආහාර වෙන්නේ. රූපේ ආහාර වෙන්නේ ඇසට. ඒ කියන්නේ ආයතනයට. ශබ්දය කනට. ඒ කියන්නේ අර ආයතන ටිකට ආහාර වෙනවා. තේරුණානේ? ඒ ආහාර වලට කියන මොකක් කියලාද? සබලින්ක ආහාර කියලා. දැන් මේ ආයතන 6 පැනුණාම ඒ ආයතන 6ට ගෝචර වෙන ඝන ගුරුසු මිස් හපල කන්න පුළුවන් ඒ හැම දෙයක්ම අයිති වෙන මොකක් කියද? කබලින්ක ආහාර. එතකොට ස්පස්ස ආහාරයක් තියෙනවා. මේ කබලින්ක ආහාරයේ ගෝචර වෙනකොට මොකක්ද ඇති වෙන්නේ? ස්පර්ශයක් ඇති වෙනවා. ඇහැට රූපේ ගැටෙනකොට මොකක්ද ඇති වෙන්නේ? ස්පර්ශය. කනට ශබ්දයේ ගැටෙනකොට මොකක්ද ඇති වෙන්නේ? ස්පර්ශයක්. නහසේට ගඳ සුවඳ ස්පර්ශයක්. අන්න ඒ වගේ පස්සාහාරිකුත් තියෙනවා. තේරුණාද? කාටද දැන් මේ තියෙන්නේ? සත්‍යයට. සත්‍යය කිව්වහම අර ස්කන්ධ ධර්ම පහ පැනවුණු උදවියට ඒක රහතන් වහන්සේටත් තියෙනවා. තේරෙනව නේද? ඔව්. එතකොට ඊළඟට කබලින්ක ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර. එතකොට මේ මනෝ සංචේතන ආහාරය රහතන් වහන්සේගේ සිතේ තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ දානේ පිණ්ඩපාතය ගැන හිතනවා. ඒ කියන්නේ පිණ්ඩපාතයේ යන්න අරමුණු කරනවා. ඒ නිසා මනෝ සංචේතන ආහාර තියෙනවා. තේරුණාද? විඥාන ආහාර තියෙනවා. විඥාණයට ආහාරය තමයි මනෝ සංචේතන. තේරුණාද? විඥාණය විදම් පුදුම් මනසක් තුල පවතින විඥාණයට ආහාරය තමයි මොකක්ද? තණ්හා අවිජ්ජා කියන දෙක. අවිජ්ජාව සහ තණ්හාව කියන දෙක තමයි පුදු. ඒ කියන්නේ මමත්වයේ තේරුම් නොගන්නට පුහුදුන් සත්‍යයගේ විඥාණයට ආහාර මොකක්ද? අවිද්‍යා තණ්හා කියන දෙක. ඒකනේ අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන. එතකොට මේ කවුරු හෝ කෙනෙක් අර හතරවෙනි එක මොකක්ද ඒක? විඥාන ආහාර. දැන් විඥාන ආහාරය දැන් රහතන් වහන්සේට තියෙන විපාක කයේ තියෙන විඥාන ආහාර. එතකොට උන්වහන්සේට නැහැ අර තණ්හා අවිද්‍යා. අවිද්‍යා තණ්හා කියන දෙකෙන් ඇති වෙන ආහාර නැහැ. ගැඹුරු වැඩි. තේරෙන්නද? තේරෙනවා. උදේ මහත්තය තේරෙනවද? ටික තේරෙනවා. මුලින්ම කලින් කියපු අර කාලය කියන එක මට තවටිය පැහැදිලි කළොත් පස්සේ හොඳයි. ආ කොහොමද කාලය කියන එක විග්‍රහ කරන්නේ? ආ දැන් ධර්මයේ කාලය කියන එක දැන් ඒක නම් දුන ඉස්සෙල්ලා කිව්වේ අර මේ කාම ආශ්‍රව තියෙනවා ඊට පස්සේ ඒකත් එක්කම කාලය. ඔව් එතන ඒ කාලය. ඔව් ඒක තමයි කාලය. දැන් කාලය කියන එක කාමාශ්‍රව පැන වෙනකොට ඒ කියන්නේ මමත් ඒ කියන්නේ ස්කන්ධ ධර්ම පහ මම කියලා උපාදානය කිරීම නැත්තම් එකක් වශයෙන් ගැනීමනේ. දැන් අපි කතා කළේ මොකක් කියලාද? සත්ත්ව පුද්ගල පඤ්ඤප්තිය කියන්නේ. එතකොට සත්ත්ව පුද්ගල පඤ්ඤප්තිය පැන වෙනකොටම එයාට මොකක්ද උරුම වෙන්නේ? ආයතන හයක් ඇති වෙනවා. තේරුණාද? ඒ ආයතන 6 පහළ වෙනකොටම තමයි අර මේ කාලය කියන එක කියන්නේ භවයකට අයිති වුණු බව. කියන්නේ එයා කුමන හෝ තිස්සෙක් භවයෙන් එක භවයකට අයිති වූ බව එතන තියෙනවා. ඒ කියන්නේ අර සත් ස්කන්ධ ධර්ම පහ මම කියලා ගන්නකොටම තේරෙනවා. මම කියලා හංගිනකොටම එයාට අර කාමාශ්‍රව පැන වෙනවා. ඒ වගේම භවආශ්‍රවේ පැන වෙනවා. සත්‍යයේ පරිතින් නැණි කාලයක් ඔව් ඒ කියන්නේ අන්න හරි ඇහැ පවතින්නේ කාලයේ නහසේ දිය පවතින්නේ මේ කාලයේ එතකොට මේ ස්කන්ධ ධර්ම පහ පිරිසිඳ දකින්න කොට ඒකයි කාලයේ ඉක්මු කියලා කියන්නේ රහතන් වහන්සේ කියලා කියන කාලයේ ඉක්මු වූ රහතන් වහන්සේ ඒ කියන්නේ අර කාම ශ්‍රේවක ඇති වෙනකොට ඊළඟ මොහොතේ ඊළඟ එක වෙන එකක් ඇති වෙන ඉස්සෙල්ල එක නැති කරගන්න එකද එතකොට මේ භවශ්‍රව කිය කාමාශ්‍රව භවශ්‍රව දිට්ඨ්‍යාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව හතර මේ සත්ව පුද්ගල සංඥාව පනවා ගත්තු මේ සියලුම සත්‍යයන්ගේ හිත තුල තියෙන ධර්මයක්. ඒ කියන්නේ විහිද්දි විචිර පැතිර පවතින ධර්ම හතර කාරණා හතරක් තමයි මේ ආශ්‍රව ධර්ම හතර. ඒ කියන්නේ දැන් අපි අර සත්ව පුද්ගල සංඥාව පැනවුණු හැටි තේරුම් දන්නේ නැතුව අපි මේ ලෝකයේ දිහා බලනකොට අර කියන ඕග හතරෙන් නැත්නම් ආශ්‍රව ධර්ම හතරෙන් අපේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් අර රහතන් වහන්සේ කෙනෙක්. ඔව්. දැන් සම්මිරෝසේ කියපු විදිහට මේ ඒගොල්ලන්ට ඔය මේ ස්කන්ධ පහ තියෙනවා. ඔව්. නමුත් ඒගොල්ලෙක නැති කරගෙන තියෙනවා ඒ උපාදාන. උපාදාන කරගෙන තියෙනවා. ඒගොල්ලන්ටතර කාලය කියන එක ඇති වෙනවද? ඒ රහතන් වහන්සේටද? ඔව්. ඒ රහතන් වහන්සේ කාලේ ඉක්මවල ඉන්නේ. කාලේ ඉක්මවල ඉන්නේ. ඒ කියන්නේ දැන් මේ ඇහැ පැනව දැන් ඇහැ පැනවෙන්නේ උපාදාන. දැන් ස්කන්ධ ධර්ම පහ දැන් උන්වහන්සේට තියෙන්නේ කාලයකට කාලේ ඉක්මවල තියෙන උන්වහන්සේගේ සිතුවිල්ල අර උපාදාන කොටස නැහැ. කාලයට නැවතත් ගිනියන කොටස නැහැ. ඒක තමයි මම ඒ කාලයට නැවතත් ගිනියන ඒක එතන මේ ඉස්සරහට හරියටම ඒකට වචනකුත් හම්බ වෙනවා මේ ඒ කාලය මේ අදාළ එත කාලයට ගිනියන එක උනහස නැති කරලා තියෙනවා ආ ඒක නැති වෙන්නේ කොතනින්ද අර සත්පුද්ගල පඤ්ඤාත්තිය අඳුනාගෙන ඒ ස්කන්ධ ධර්මිය පිරිසිඳ දැකීම තේරුණාද? මොන කියන ඔය ආශ්‍රව ධර්ම දැන් තිරිසං සතගත සත්‍යයටත් දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් මාර්ගඵල පත්නු සියලු දෙනාට මේ ආශ්‍රව ධර්ම හතරේ තමයි සිත ක්‍රියාත්මක වෙන්නේ. තේරුණාද? එතකොට මාර්ගඵල අවබෝධ කර කෙනාට මේ සත්පුද්ගල පඤ්ඤාක්තිය තේරෙනවා. ඒක උන්වහන්සේලා පිරිසිඳ දකින්නවා. අන්නේ පිරිසිඳ දකින්නකොට මොකද වෙන්නේ? අන්න අර ආශ්‍රව ධර්ම තමයි ක්ෂය වෙලා යන්නේ. තේරුණාද? එතකොට ඒකනේ අපි කියන්නේ ආසවක්ඛය. වහන්තු. හොඳයි. එතකොට මුසිතවා කියලා කියන්නේ අන්න අර වගේ උන්වහන්සේ අවබෝධ 10ක අවබෝධි උන්වහන්සේගේ දස ස්ථානයක වාසය කරනවා. ඉතින් මේක ගැන මේ පොය දවසට දේශනාවක් වෙනිමම තියෙන මේක තේරුම් ගන්න මේ වචනේ. භූසිතවා කියන එකනේ මේ උන්වහන්සේ රහතන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ කාරණා 10කින් සමන්නාගතයි. අන්නේ ඒක ලොකු විස්තරයක් කරන්න ඕනි මේ වචනේ තේරුම් කරවන්න. ඒ නිසා මේ වුසිතවා කියලා කියන්නේ වාසය කළ යුතු ස්ථානයන්හි වාසය කළා කියන අදහස. තේරුණාද? දොර කීනාසවා කියෙ මොකේද? ආශ්‍රව ධර්ම සතර ආශ්‍රව දුරු කළා කියන එක. මොනෝද සතර ආශ්‍රව? කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨිආශ්‍රව, අවිජ්ජාආශ්‍රව. වුසිතවා මං කිව්වේ දැන් ඒතකොට උන්වහන්සේ දකින්න මෙතන සත්‍යයේ පුද්ගලයක් නැහැ. මොකද තියෙන්නේ? විඥාණයට ආහාර මොනවද? මනෝ සංචේතන. මනෝ සංචේතනවලට මොනවද ආහාර? පස්ස ආහාර. පස්ස ආහාරේ මොකක්ද ආහාරය? කබලින්කා ආහාරය. තේරුණාද? ඒතකොට කබලින්කා ආහාරයේ පවතින්නේ මොකක් තියෙන කන්ද? මනෝ සංචේතන. පස්ස ආහාර. පස්ස ආහාරයේ තියෙන මොකක් තියෙන කන්ද? මනෝ සංචේතන ආහාරයේ තියෙන මොකක් තියෙන කන්ද? විඥානේ තියෙනකම්. විඥානේ තියෙන කුමක් තියෙනකන්ද? අවිද්‍යාව, තණ්හාව තියෙනකම්. තේරුණා? එතකොට අර සත්පුද්ගල පඤ්ඤප්තිය හඳුන ගන්නකොට අවිද්‍යාව, තණ්හාව දුරු වෙන්න ගන්නවා. ඒක පිරිසිඳ දකින්නකොට ඒෂය වෙන්න ගන්නවා. එතකොට උන්වහන්සේට අර අවිද්‍යාවෙන්, තණ්හාවෙන් හැදෙන විඥානය නැහැ. තේරුණා? එතකොට ඒ වගේ රාතන් වංශයේ කෙනෙක්ට බඩගිනි දැනෙනවා කියලා වගේ. එතකොට ඒ බඩගිනි දැනීම නිසා ආහාර ගන්නවා. එතනින් එහාට මුකුත් නැහැ කියන එකයි. දකින්න දේවලුත් එහෙමයි. එහෙමයි. ඒ කියන්නේ උපාදාන කොටස නැහැ. ඒකේ දික්ටි දික්ට මත්තන් සුතේ සුතමත් මේ හැම තැනටම ගැලපෙන්න ඕන අපි මේ. ඔව් ඒ තත්. එතකොට මුසිතවා කියලා කියන්නේ අන්නේ ආදි වශයෙන් උන්වහන්සේ සත්ත්ව පුද්ගල පඤ්ඤප්තිය ඉක්මවල තියෙන්නේ. තේරුණාද? ඒ නිසා දකින්නේ කොහොමද මෙන්න මේකට මේක ආහාරය. තේරුණා? මේකට මේක ආහාරය. හේතුඵලවාදීව දකින්නවා. තේරුණාද? එතන මතුවෙන්නේ මොකක්ද? පටිච්ච සමුප්පාදේ හේතුඵලවාදී දකින්න මම කියන එක තේරෙනවද? එතකොට දකින්න කොහොමද? කබලින්ක ආහාරය මුඛයට ආහාරයක්ද? මේ ආයතන ටිකට ආයතන ස්පර්ශයට ආහාරය. තේරෙනවද? ස්පර්ශය මුඛයකට ආහාරයක්ද? මනෝ සංචේතනාවලට ආහාරය. මනෝ සංචේතනාවලට ආහාරයක්ද? විඥාණයට ආහාරය. තේරෙනවද? විඥාණයට මොකද ආහාරය? අවිද්‍යාව තණ්හාව. හැබැයි රහතන් වහන්සේගේ නැත්නම් මාර්ගඵල අවබෝධ කරන දෙවි කියන අවිද්‍යාව තණ්හාව කියන දේ මොකද්ද වෙලා තියෙන්නේ? රහතන් වහන්සේගේ නැති වෙලා තියෙනවා, අනිත් අයගේ ෂේ වෙමින් තියෙනවා. තේරුණාද? ඔන්න ඔය කියන විදිහට හේතුඵලවාදීව දකිනවා. ඒක තමයි ආර්යයන් වහන්සේ වාසස්ථානය කරන එක ස්ථානය. ඒක අවබෝධය. තේරුණා? ඒ රහතන් වහන්සේලා සමන්නාගත වෙන කව බෝධයක්. උන්වහන්සේලා ওই සත්පුද්ගල න්‍යායෙන් තොරව මේ හිත දකින එක ක්‍රමයක්. තේරුණාද? එතකොට ඔය වගේ 10ක් තියෙනවා. ඊට පස්සේ දකින කොහොමද? දේ නාමකින් නාමංජ රූපං. දැන් 10ම විස්තර කළොත් එහෙම සූත්‍රේ විස්තර කරන්න අපහසු වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඔන්න ඔය වගේ දසේ ස්ථානයේ උන්වහන්සේ වාසය කරනවා. තේරුණාද? හොඳයි. මුසිතවා කිවෙන්නේ එකට කතකරණියෝ. එතකොට උන්වහන්සේ කරන්න ඕනි දේ කළ ඉවරයි. මොකක්ද මේ කතකරණියෝ කියලා ධර්මයේ විස්තර කරන්නේ? කවුරු හරි කෙනෙක් අන්නර පරිඥා කියලා අපි වචනයක් ඉගෙන ගත්ත නේද? මොනවද ඒ වචනේ තේරුම? පිරිසිඳ දැනීම. ඥාත පරිඥා කියලා ඉගෙන ගත්තා. ඒ කියන්නේ මොකද්ද? දැනගන්න. මොකද්ද දැනගන්නේ? පංචස්කන්ධය. කොහොමද මොකද ඥාත පරිඥා කියලා අපි කිව්වේ කොහොමද? පංචස්කන්ධය. ගංගට කපන්න ඉන්නේ ගඟ දිය රැගෙන යති. මම මයි කියන්නේ ඒක ලයික් ඔව් ඒක අපි කිව්ව අනහරි මේක වන් අපි කිව්වා මොකද්ද දැන් මේ මට තියෙන විදිහට දැන් මේ සූත්‍ර ටික විස්තර කරන්න අවුරුදු 10ක් විතර යයි වගේ කතකරණියෝ කියලා කියන්නේ අපි කිව්ව මේ සත්ත්වයේ පුද්ගලයෙක් මේ ධර්මයේ අපි උගන්වන්නේ මොකක්ද මම කියලා කෙනෙක් නේ ඔය දැනෙන එක මගේ නෙමෙයි කියලා නේද මේ උගන්වන්නේ. එතකොට කතකරණියෝ කියලා කියන්නේ අන්න කෙනෙක් මේ මම කියන එක පැනවුණු එක විදිහ දන්නවනේ. මේ ස්කන්ධ ධර්ම පහ උපාදාන කිරීමෙන් මේ මමත්වය පැනවුණා. තේරුණාද? සත්ත්ව පුද්ගල සංඥාව පැනවුණා. එතකොට එයා ඒක පිරිස මේක සත්‍ය පුද්ගලයක් නෑ මේක පහක් කියලා දැනගන්නවා. ඒකට මොකක් කියලාද කිව්වේ? එතකොට එයා ඒක එහෙම දැනගෙන එයා අර සාසනීය උගන්නන විදිහට එයා මේක පිරිසිඳ දකිනවා. මොකද්ද පිරිසිඳ දකින්නේ? මේ ස්කන්ධ ධර්ම පහ පිරිසිඳ දකිනවා. පිරිසිඳ දකිනකොට එයාට පේන්නේ මොකක් කියලා කිව්වේ? ඇති වෙනවා, නැති වෙනවා. ඒකට ඒ නිසා අනිත්‍යයි. එතකොට ඔහු ඒ පුද්ගලයා මොකද්ද කරන්නේ? තීරණයකට පැමිණෙනවා. මොකද්ද ඒකට කිව්වේ? තීරණ පරිඥා. මේ ස්කන්ධ ධර්මියෝ අනිත්‍යයි කියලා තීරණයකට පැමිණෙනවා. ඊට පස්සේ මොනවද පහ වෙනවා කියලා කිව්වේ? අරස්මිමානය ඒ පහ වෙලා යනවා කියලා කිව්වා. එතකොට මෙන්න මේ කතකරණියෝ කියලා කියන්නේ තේරුණාද? අන්නේ පිරිසිඳ දැනීම් තුනෙන් පිරිසිඳ දැනගත්ත පිරිසිඳ දැනීම කරපු කෙනාට කියන මොකක් කියලාද? කතකරණියෝ කරන්න ඕනි දේ කරලා ඉවරයි. තේරුණාද? ඕහිත බහරෝ එතකොට මේ බරවල් තුනක් තියෙනවා. බරවල් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. එතකොට මොනවද ඒ බරවල් තුන? දැන් මේ අපි කෙනෙක් මැරෙනකොට වෙන ආත්මයකට ගිනියන්නේ මොනවද? ස්කන්ධවර ගිනියනවා. මොන බරද? ස්කන්ධ. ඊට පස්සේ තව මොනවද? බරවල් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොනවද? ස්කන්ධ, බර. ඊළඟට කෙලෙස්, සංකිලේස, බර. නැත්. ඊළඟට අභිසංඛාර, බර. මෙහෙම කිව්වම තේරෙනවද? එතකොට ස්කන්ධ බර. ස්කන්ධ බර. දැන් ස්කන්ධ බර අපි මේ කෙනෙක් මැරිලා විනාශණයකට යනකොට එයා මොනවද ගිනියන්නේ? ස්කන්ධ බල අරගෙන යනවා. දැන් අපි මේ ස්කන්ධ බල රහතන් වහන්සේට ඈ ස්කන්ධ බල නැහැ. ස්කන්ධ බල තියෙනවද? නැහැ. ඈ ස්කන්ධ බල තියෙනවද? රහතන් පිරිනිවන් කොට ස්කන්ධ පරිනිර්වාණ කන්ද ස්කන්ධ පරිනිර්වාණ රහතන් වහන්සේට ස්කන්ධ බර නැහැ. එතකොට ඒ ස්කන්ධ බර නැත්තේ ඇයි? ස්කන්ධ බර තියෙන්නේ සත්‍යයන්ට. තේරුණාද? එතකොට ස්කන්ධ බර රහතන් වහන්සේට නැහැ. ඒ මොකද ගිනියන්න බර උන්වහන්සේට නෑ. ඒ නිසා බහා තැබූ බර ඇති. තේරුණාද? උන්වහන්සේ ස්කන්ධ බර බහා තබනවා. තේරුණාද? ඊළඟට එතකොට මේ අපි තියෙන ස්කන්ධ බර කියලා. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර කියන මේ ස්කන්ධ බර තියෙනවා. ක්ලේශ බර තියෙනවා. තේරුණාද? කෙලෙස් බරකුත් තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් බර කියලා කිව්වෙ මොකක්ද? අන්න අර දැන් මේ ස්කන්ධ ධර්මියෝ පහ දැන් මේ සත්ව පුද්ගල පඤ්ඤාප්තියකට පැන වුණානේ. එහෙම පැන වුණාම ඒ පැනවීම නිසා කරන ක්‍රියාරාශියක් තියෙනවානේ. තේරුණානේ? එතකොට සිතින් ක්‍රියා කරනවා, වචනෙන් ක්‍රියා කරනවා, මනසින් ක්‍රියා කරනවා. තේරුණානේ? එතකොට ඒ ක්‍රියා කිරීම නිසා ඉපදුන කෙලෙස් බර තියෙනවා. දැන් ඒක නෙමෙයි භවයෙන් භවයට භවයෙන් භවයට අරගෙන යන්නේ. තේරුණාද? ඊළඟට තව තියෙනවා මොකද්ද? අபிසංකාර බර. ඒ කියන්නේ දැන් මේ තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ධර්මියෝ ආත්ම දෘෂ්ටියෙන් අරගෙන. තේරුණාද? ආත්ම දෘෂ්ටියෙන් අරගෙන මේ දැන් අපි රූපයක් දිහා බලනවා. වෙනවා මේක ලස්සනයි, මේක හොඳයි, මේක මේ විදිහයි කියලා තව මොනවද උපදින්නේ? සංස්කාර උපදිනවා. ඒක ඒකත් බරක්. තේරුණා කියපේක? බරවල් තුනක් තියෙනවා. ඒකක් බර එක බරක් තමයි ස්කන්ධ භාර. ඒ කියන්නේ මේ ස්කන්ධ බර තේරුණාද? ඊළඟට තව එකක් තියෙනවා, මොකද? කෙලිස් බර. අර සත්පුද්ගල පඤ්ඤාත්තිය පනවගෙන ඇතිකර සිතින් කයින් වචනයෙන් ක්‍රියා කරලා ඇති වෙච්ච ප්‍රතිඵල ඒකට කියනවා කෙලෙස් බර. තේරුණාද? දැන් අපි පංචස්කන්ධයේ පිරිසිදු දකින්නකොට මොන බරෙන්ද නිදහස් වෙන්නේ? කෙලෙස් බර. තේරුණාද? එතකොට ඒක කෙලෙස් බර. ඊළඟට කියනවා අபிසංඛාර බර. දැන් මේ ඇහැක් කනක් දිවක් ශරීරයක් ලැබලා අර ටික වර්ධනය කරන්න අවශ්‍ය කරන දැන් අපි කවුරු හරි ප්‍රියාරමුණක් ගැටුණාම අපි ඒකට පක්ෂව ක්‍රියා කරනවා. අප්‍රියාරමුණක් ආවහම ගැටෙනවා. තේරුණානේ? ඔන්න ඔහොම ක්‍රියා කරන්න ක්‍රියා අපි ක්‍රියා කරනවා. ඒකට කියනවා මොන බර කියලාද? අபிසංඛාර. නැවත නැවත සංඛාර ඇති කරනවා. තේරුණා? ඒ තුන්වෙනි එක හඳුරන්නේ මේ මොකද්ද මේ සංඛාරය තියෙනවයි කියන එක මේ සංසාරයට සම්බන්ධද නැත්නම් ස්කන්ධ වලින් නැති වෙච්ච එක? ඒ කියන්නේ ඒ තුන්වෙනි එක මට පැහැදිලි නෑ. දැන් උපාදාන වුණාම ස්කන්ධ බර ස්කන්ධ බර තමයි ස්කන්ධ බර. ඒක රහත් තත්ත්වයේ යනකම්ම තියෙනවා. එතකොට සත්පුද්ගල පඤ්ඤාප්ති ඉක්මවල මේක පිරිසිඳ දැක්කහම මෙතන ස්කන්ධ බර උන්වහන්සේට ස්කන්ධ බරක් නැහැ. දැන් ස්කන්ධ එකක් කියලා ගන්න එක අතහැරපු ගාම මේ බර ස්කන්ධ බර නැහැ. එතකොට ක්ලේශ බරක් නැති වෙනවා. ක්ලේශ බරක් නැති වෙනවා. ඒක අතර සම්බන්ධයක් තියෙනවනේ. ස්කන්ධ නිසානේ ක්ලේශ ඇති වෙන්නේ. ඔව් ඔව් ඔව්. ක්ලේශ බරක් නැති වෙනවා. තුන්වෙනි එක ස්කන්ධ බර, ක්ලේශ බර, අபிසංකාර. අபிසංකාර කියලා කියන්නේ දැන් සත්පුද්ගල පඤ්ඤාත්තිය පැනවිච්ච කෙනා දැන් ඇහෙන් රූප දකිනවා. මේ පැනවිච්ච කෙනා ඇහෙන් රූප දකිනවා. රූප දකිනකොට එයාට තව තවත් බලන්න ආසාව හිතෙනවා. එතකොට ඒකට කියනවා අபிසංකාර කියලා. දෙවොල රහතන් වහන්සේට ඒ බරක් නැහැ. තේරුණානේ? දැන් පුතජන කෙනාට දැන් ලස්සන ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දේ තව තවත් විඳින්න අවශ්‍යාවක් ඇති වෙනවා. ඇති වෙනවා. ඒකට මොකක් කියන්නේ? ඒක එක බරක්. ඒක විඩාවක් නෙමෙයි. ඒක විඩාවක්. ඒක බරක්. ඒ බරක් නැහැ. ඊට පස්සේ දැන් මේ ස්කන්ධ ධර්මිය මගේ ආත්මය කියලා එල්ලගෙන යන එක බරක් නෙමෙයි. ඒක බරක්. ඒ කියන්නේ ඒකත් එතකොට ස්කන්ධ වලට සම්බන්ධවනේ. එතකොට ස්කන්ධ ඔව් පහ පාලනය කරගන්න පුළුවන් නම් අර දෙකම ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. ඒකයි ඕහිත බාර කියනකොටම මේ මොනවද ස්කන්ධ බරෙන් අයින් වෙනකොට ස්කන්ධ බර නිදහස් වෙනකොට අර අනිත් බරවල් දෙකත් පවතින වෙනවා. ඔව්. ඒක කෙලස් බරත් නැහැ, අபிසංකාර බරත් නැහැ. නැවත නැවත සංස්කාරය ඇති වෙන ඒ බර නැහැ. තේරෙනවද මේ කියන්නේ? මේ එතකොට අම්බුරු කියන්නේ අපි මරණකොට තුනරයි යනවා කියන බර. ඕ ඕ. අපි මේ ස්කන්ධ බර, ක්ලේශ බර, ඒ වගේම අபிසංඛාර. අபிසංඛාර බර ඇති වෙන්නේ අර ස්කන්ධ බරයි ක්ලේශ බරයි ගිහිල්ලා. දැන් ඒ ඇතුළුවනේ මේ විඥානේ ගමන් කරන්න ගිහිල්ලා ආයතන ටිකක් ලැබනවා මහත්ය. ඒ තමයි මම කියන්නේ. ඒකට සංසාර අපි දැන් ඊළඟ උපතිය ලැබනකොට අර කලින් තුන බලපානවා ඊළඟ ආත්මෙ. ඔව්. ඒ බර අරගෙනමයි යන්නේ. අන්නේ රහතන් වහන්සේට දැන් ගිනියන්න බරක් නැහැ. උන්වහන්සේගේ මේ ස්කන්ධ බරත් ඉවරයි. ඉදියෝග අඩු කරගෙන යන්න පුළුවන් මාර්ගයක් තියෙනවද නැත්නම් ඒක පාරටම නැති කරන්නේ? නැහැ. ඔව්. ක්‍රමයක් තියෙනවා. දැන් මෙතෙන්ට ඒකට යන්න බෑනේ. දැන් අපි කොහොමද මොකක්ද මෙහෙම නිර්වාණ ධාතු දෙකක් තියෙනවා. ඒ මොකක්ද එහෙම කියලා දන්නේ නැතුව අපිට මෙතන මේක ක්‍රමයේ හදාගන්න ඕ යා යුතු මඟ හදාගන්න බැහැ. තේරෙනව නේද මේ කියන්නේ? අද වුණාට කටිය ටික නිදි මතයි වගේ. ඉස්සර මිනිස්සු හරි එන මොලේදි විච්ච මිනිස්සු. හොඳයි. දැන් මේ බර කීයක් තියෙනවද? දැන් මේ මේ මේ වචන ටිකේ තියෙන අදහස යම් යම් තරමින් තේරුනහම ඇති ඈ. මට ඕනි මෙතන උගන්වන කාරණා දෙකයි. ඒ දෙකම මේක කියලා ඉවරනහම කියන්නම්. එතකොට ඕහිත බාරෝ අනුපත්ත සදත්තෝ. ඒ කියන්නේ සදාර්ථයට නැත්තම් යායුතු තැන්ට පැමුණුනා. ඒ නිවනට පැමුණුනා. ඔව්. කියනවා පරික්කීන භව සංයෝජනා. පරික්කීන භව සංයෝජනය දුරු කළ කෙනෙක්. බලන්න මේ භව සංයෝජනයේට භව සංයෝජනයේට අදාළ සංයෝජන 10ක් තියෙනවා. තේරුණා? භව සංයෝජනයේට අදාළ සංයෝජන 10ක් තියෙනවා. කාමරාග කියලා කියන්නේ එක සංයෝජනයක්. ඊළඟට පටිග කියලා කියන්නේ තව සංයෝජනයක්. ඊට පස්සේ මාන, දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, භවරාග, ඉස්සා, මච්චරි, අවිජ්ජා. මම කිව්වහම මේ මේක තේරුම් ගන්න හරි ලේසි. කොහොමද ලේසි? මේ කාමරාග කියලා කියන්නේ මොකක්ද? කාමයන්. දැන් අර කාමයන්. අන්න මේ කාමරාග කියන්නේම සත්පුද්ගල පඤ්ඤාත්තිය පැනවගෙන මොකද්ද? ශරීරයක් නැත්නම් ආයතන ටිකක් ලබනවා. ඒ ලබලා ඒ ආයතන වලට අරමුණු ගෝචර වෙනවා. ඊටවනුටි අරමුණු ගෝචර වෙනවා. ගෝචර වෙනකොට මොකක්ද? අන්න අපි මේ කාමරාගේවට ක්‍රියාත්මක වෙනවා. තේරුණානේ? කාමරාග. ඒතකොට පටිග. ඒක එතනින් බැහැර වුණේ නැහැ. තේරුණානේ? ඒ පටිග. පටිග කියන්නේ ගැටීමක් ඇති වෙනවා. ඒතකොට මාන මම කියලා ගත් එකම මානය ඒකට සාපේක්ෂ මාන උපදිනවා. තේරුණා? දැන් මම කියලා ගත්තු එකම මාන්නයක් නේ. ඒතකොට ඒකට සාපේක්ෂව තමයි ඉතුරු මාන ටික උපදින්නේ. මම දැකපු රෝස මලට වඩා මේ රෝස මල ලස්සනයි. තේරුණා? මම අහපු ඒ අමරදේවගේ සින්දුවට වඩා මේ කියන අමරදේවගේ සින්දුව ලස්සනයි. තේරුණා? එතකොට ඒ ඔක්කොම ටික පහළ වෙනවා. මාන, දිට්ටි. තේරෙනවනේ? දැන් දිට්ටි කියේ මොකේද? මම කියලා පනවගත්තු එකම දිට්ටියක්. ඒකට අදාළව මේ ආයතන ටික පැනවුණු එකක් දෘෂ්ටියක්. ඒ ආයතන වලට ගෝචර වෙන දෙයක් එහෙම දෘෂ්ටි බවට පත් වෙන මොකක් නොදන්න කෙනාටද? සත්ත්ව සංගල පඤ්ඤාක්තිය කෙසේ දෙයි කියන ඉක්මවා ගන්න බැරිුණු කෙනාට. තේරෙනවද? ඒතොර විචිකිච්ඡාවක් ඇති වෙනවා. විචිකිච්ඡාව තියෙන්නේ මොකක් එක්කද? විචිකිච්ඡාව තියෙන්නේ මමත් එක්ක. ඒ කියන්නේ විචිකිච්ඡාව කියන එක පළවෙනිම අදියරේදී නැති වෙනවා. එහෙම. තේරුණාද? ඒ කියන්නේ මේ ධර්මය වැටෙනකොට ඉස්සෙල්ලාම තියෙන්නේ මොකද්ද? තුනක් එක නැති වෙන එකට ඒ තුනත් එක නැති වෙන්නේ මොකද්ද? විචිකිච්ඡාව. මොකද්ද විචිකිච්ඡාව කියන්නේ? මේ මම පවත්තන්න තියෙනවා. මම පැවැත්තියෙන එක මේ මම පැනවුනහම ඊළඟ සැකයක් ඇති වෙනවා. ඒ සැකේ ඇති වෙන්නේත් මට සාපේක්ෂව. තේරුණාද? ඒ කියන්නේ මට බය තැන්න තව කෙනෙක් බය නැතුව ඉන්නවා. තේරෙනවද? එතකොට තව කෙනෙක් නිර්භයව ඉන්න තැන මට බය ඇති වෙනවා. තේරුණාද? එතකොට ඒ බය ඉපදුනේ ඇයි? අන්න හරි, විචිකිච්ඡාව නිසා. ඒක එක එක්කෙනාගේ පුද්ගලයාගේ පුද්ගලයාට වෙනස්. තේරුණා? හැබැයි මේ 10 මේ සංයෝජන මේ අර සත්ත්ව පුද්ගල පඤ්ඤාත්තියෙන් එහා පිහිටපු එකක් නෙවෙයි. තේරුණා? එතකොට විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතකොට දැන් මේ සත්ත්ව පුද්ගල අර්ථයන් තුල තමයි මේ ටික තියෙන්නේ. මුක මොනවද තියෙන? කාම රාගය තියෙනවා, පටිගය තියෙනවා, දිට්ඨිය තියෙනවා, මානෙ තියෙනවා, විචිකිච්ඡාව තියෙනවා, සීලබ්බත පරාමාස, විවිධ වෘත සමාදානියට පැමිණීම. එහෙම වෘතයක් නෑ ඇයි? වෘත තියෙන්නේ මේ මම පවත්තන්න. ඒක තේරෙනවද? මට නිවන් දකින්න නැත්නම් මට මෝක්ෂය අවබෝධ කරන්න කියලා තනි කකුලෙන් ඉන්නයි ඉන්න. කට උඩ සක්මන් කරන අය ඉන්න. තේරුණානේ? එතකොට ඇයි? මේ මම කියන එක පැනුනේ කොහොමද මම ඒ පිළිබඳව නොදන්නා නිසා. ස්කන්ධ ධර්මයන් පිළිබඳව නොදන්න නිසා. තේරුණාද? يعني නිවනට ආසාව තියෙන එක දෘෂ්ටියක්. ඔව්. නිවනට ආසා කරනවා නම් ඒ කියන්නේ ආසා කරලා ආසා කරන්න මට ඒක ඕනි කියලා එතන හිතුවේ. වෑයම් කිරීම නිවනට උත්සාහ කළ වීර්ය කළ යුතුයි. ඒක ඉතින් අවබෝධයකින් තොරව ආසාවකින් යන්න බෑ. ඔව්. ඒක ඇති වෙන දෙයක් මිසක් ඇති කරගන්න දෙයක් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ කරගත යුතුයි. දැනීමෙන් ඒ කියන්නේ අපිට නිවන කියන එක අවබෝධය අවබෝධයෙන් ඇති වෙන දෙයක්. හැබැයි උත්සාහය කියන එක කළ යුතු එකක්. උත්සාහ කළ යුතු දෙයක්. ඔව් ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අපි වැඩිය යුතුයි නිවන කියන එක අවබෝධ වෙනවා. ඒතර එතනදී ඒ අවස්ථාවට ආශාව කියන එක කාම රාග ඒක දුරු කිරීමෙන් නෙලඹීමට තියෙන අවශ්‍යතාවය. ආ. ඒකෝට දැන් මේ කියපු කාරණා ටික තේරෙනවා. දැන් බර කීයක් තියෙනවද අපිට? බර 3ක් තියෙනවා. මොනවද? ස්කන්ධ බර තියෙනවා. කෙලෙස් බර තියෙනවා. ඊළඟට අභිසංකාර බර තියෙනවා. මේ සත්‍ය පුද්ගලය කියන මේ පැනවීමට අවු වෙලා මේ සසර ගමන් කරන සියලුම සත්‍යයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ටත් මේක තියෙනවා. මොන බරද? ස්කන්ධ බර තියෙනවා. කෙලෙස් බර තියෙනවා. අභිසංකාර බර තියෙනවා. තේරුණාද? ඒක අත්හැරුන්නේ නැහැ. එතකොට කවුද මේක අත්හැරියේ? රහතන් වහන්සේ කියලා කියන්නේ අන්නේ බර. ඇත්තටම මේ ස්කන්ධය බරක්ද? බරක්. ඇයි ඒ බර? අල්ලගෙන ඉන්නේ. නැවත නැවත උපතක් හදන. තේරුණා. ඒ උපත් ඒ ස්කන්ධය නැවත නැවත උපතක් හදනවා. ඉතින් ස්කන්ධය පවතින මොකක්ද හේතුනේ? සත්මාගත කරපන්නේ ඔක්කේ මම ඇටි කරන එක මේ ස්කන්ධ සත්පුද්ගල පඤ්ඤාප්තිය ස්කන්ධ පවතින හේතුනේ කෙලෙස්. ඒ කෙලෙස් හැදුනේ කොහොමද? අර සත්පුද්ගල පඤ්ඤාප්තිය පනවගෙන අපි මොනවද අර අපි කියුවනේ සත්පුද්ගල පඤ්ඤාප්තිය පනවුනාම අතින් පයින් තර්ක කරනවා විතර්ක කරනවා ඒවට ක්‍රියා කරනවා. තේරුණාද? දෙවොඩ මොනවද ඉපදුනේ? කෙලෙස්. ඒ කෙලෙස් පවත්තන්න තව මොකක්ද උපකාරය වෙන්නේ? අභිසංකාර. කියන්නේ නැවත නැවත කරන්න අර අරමුණු වෙන රූපය අරමුණු වෙන ශබ්දය. තේරුණා නේද? තේරුම් නැත්තම් නෑ කියන්නේ. පරික්කීන භව සංයෝජන. දැන් මේ ටික තේරුණානේ. මේ ඔක්කොම ටික පහළ වෙන්නේ කොහොමද? අර සත්පුද්ගල පඤ්ඤාක්තිය පැනවෙනකොට මෙන්න මේ ටික පහළ වෙනවා. මේ භව සංයෝජනය පහළ වෙනවා. තේරුණා? ඔන්නෝගේ ඉක්ම වූ කෙනාට කියනවා කවුරු කියලාද? රහතන් වහන්සේ. ඔන්නෝම එයා දැනගෙනම තේරුණානේ මේ කාමරාග පටිග මේව දැනගෙනම එයා සංයෝජන ධර්ම දුරුකලන කරලා සම්මදඤ්ඤාය විමුක්තෝ. ඒතොර දැන් සෝවාන් වුණු කෙනා දන්නව මම සෝවාන් කියලා. ඒක නොදෙන වෙන්නේ නැහැ. තේරුණානේ? මම සකෘදාගාමි වෙච්ච කෙනා සකෘදාගාමි කියලා දන්නවා. ඒක නොදෙන වෙන්නේ නැහැ. ඒක නිසා සම්මදඤ්ඤා විමුක්තාය. අන්නර ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියන පිරිසිඳ දැනීම් කරනකොට ලැබෙන අවබෝධයක් තියෙනවා නේද? එන්නේ එකට කියනවා සම්මදඤ්ඤා විමුක්තාය කියලා. ඒ කියන්නේ සියල්ල දත යුතු සියල්ල දැනගෙන මිදුණා. සම්මදඤ්ඤා. කාටද එහෙම කියන්නේ? අර පිරිසිදු දැනීම් තුනෙන් පිරිසිද දැනගෙන මිදුණු කෙනාට කියන මොකක් කියලාද? සම්මදඤ්ඤා විමුක්තාය. තේරුණානේ? ඔන්න ඔය තමයි රහතන් වහන්සේ මෙලොවදී අවබෝධ කරන නිවන. තස්ස තිට්ඨන්තේව පංචින්ද්‍රියානි යේසං අවිඝාතත්තා මනාපමනාපං පච්චුනු බොහෝති සුඛ දුක්ඛං පටිසංවේදේති. එතකොට දැන් මේ රහතන් වහන්සේගේ නැති උනේ මොනවද? මොනවද නැති උනේ? කීන ආශ්‍රව. ආශ්‍රවය අර කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියන මේවා නැති වුණා. වුසිතව උන්වහන්සේ අර වාසය කළ යුතු දස ස්ථානයන්හි වාසය කළා. කත කරණීයෝ කළ යුතු කිස කළා. ඕහිත බාරු උන්වහන්සේ බර තුනක් පැත්තකින් තිබ්බා. මොනවද? ඕහිත බාර අනුප්පත්ත සදත්තෝ නිවර නැමැති අර්ථයට පැමිණුණා. පරික්කීන භව සංයෝජනා, මේ භව සංයෝජන 10 බිඳල. ඕ සම්මදඤ්ඤා විමුක්තෝ සියල්ල දැනගෙන සර්ව ප්‍රකාරයෙන් මිදුණා. අන්න ඒ උතුමන් වහන්සේ තස්ස තිච්ඡන්තේ, උන්වහන්සේ මේ ලෝකේ ජීවත් වෙද්දිම උන්වහන්සේට මොකද තියෙන්නේ? පංචේන්ද්‍රිය තියෙනවා. තේරුණාද? මොනවද නැත්තේ? පංචේන්ද්‍රිය තියෙනවා. උන්වහන්සේ පංචේන්ද්‍රියානි ඒසං අවිඝාතත්තා මනාපමනාපම් පච්චුනු බොහෝති සුඛ දුක්ඛම් පටිසංවේදී. ප්‍රියමනාප උන්වහන්සේට ප්‍රියමනාප පංචේන්ද්‍රිය තියෙනවා. උන්වහන්සේට අනුපාද නිරෝධය, අවිඝාතත්තා කියලා කියන්නේ කෙලෙස් උපදීන්නේ නැහැ. නමුත් උන්වහන්සේට ප්‍රිය මනාප අමනාපම් පච්චුනු බොහෝති සුඛ දුක්ඛ. මනාප අමනාප කියලා තියෙනවා. ඔ ඉටු අනිටු අනුමුණු උන්වහන්සේට ගොදුරු වෙනවා. ගොදුරු වෙනවා. ඔව්. ඒ කියන්නේ ලස්සන කැත කියන උන්වහන්සේට ගෝචරයි. තේරුණාද? ඒ කියන්නේ ඉටු අනිටු එක ගෝචරයි. හැබැයි මනාප පච්චුනුබදී සුඛ දුක්ඛම් පටිසංවේදී. තස්සයෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චති භික්ඛවේ ස උපාදිසේසු නිබ්බාන ධාතු. උන්වහන්සේට ඉටු අනිටු අරමුණු, ඉටු අනිටු ඒ කියන්නේ ලස්සන පේන උන්වහන්සේට. තේරුණාද? එතකොට දැන් අර මුගලන් මහරහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩියාම උන්වහන්සේ අහනවා, මේ ආලෝකයේ මේ දිව්‍ය මේ බ්‍රහ්මයට වඩා මේ බ්‍රහ්මයේ ආලෝකයේ ප්‍රභාසරයි. එතකොට මොකද්ද? එතකොට ඒ ඒ ඒ මේකට වඩා ඒක ප්‍රභාසරයි කියලා දකින්න. තේරුණාද? ඔව්. එතකොට ඒකේ උපාදානයක් නැහැ. ඒක උපාදානයක් නැහැ. ඒ උපාදානය නැහැ. විපා දැන් මිනිස්සෙක් වෙන්න මොකක් හරි පිනක් කළානේ. ඒ පින නිසානේ මේ ශරීරයක් ලැබුණේ. එතකොට අන්නේ පින ඒ විපාකය නිසා ලද කය තියෙනවා. හැබැයි අර පුද්ගල සත්ත්ව පුද්ගල සංඥාව ඇති කරගෙන අර හැදෙන කෙලිස් ටික උන්වහන්සේට නැහැ. තේරුණාද? එතකොට අන්නේ එහෙම රාගක්ඛයෝ රාගය ෂය කළානම්, දේශය ක්ෂය කළානම්, මෝහක්ඛයෝ මෝහය ෂය කළානම් අයං උච්චති භික්කවේ ස උපාදිසේසු සෝ නිබ්බාන ධාතු. මෙන්න මේකට තමයි කියන්නේ මොකක් කියලාද? නිබ්බාන ධාතු. ඔව්. මොන නිර්වාණ ධාතුවද? උපාදිස්ස. සෝපාදිසේස නිබ්බාන ධාතු. ඇයි සෝපාදිසේස කියලා කියන්නේ? තව උපදිය ඉතිරි වෙලා දිනනවා. මොන උපදියද? ස්කන්ධ නිසා හටගත් උපදිය තියෙනවා. ඒ කියන්නේ මේ ශරීරය. තේරුණා? දැන් රහතන් වහන්සේට තියෙන මොන නිර්වාණය, මොන උන්වහන්සේට පළමුවෙන් අත්විඳින්නේ මොන නිර්වාණ ධාතුවද? සෝපාදිශේෂ නිවන. සෝපාදිශේෂ නිවන කියලා කියන්නේ මොකක්ද? කෙලෙස් පරිනිර්වාණ. ඒ කියන්නේ ලෝභය, දේසය, මොහය. දැන් අර අපි කියවන සත්පුද්ගල පඤ්ඤාක්තිය කියලා. ඒ සත්පුද්ගල පඤ්ඤාක්තිය පැන වෙනකොටම ඒක පුරා විහිද පැතිර පවතින්නේ මොකක්ද? ලෝභ, දේස, මොහ කියන මූලයන් තුන. ඒක තමයි පවතින්නේ. පෙරවන් පවතින්නේ පවත්වාගෙන යන්න උදව් වෙන්නේ ඒක. ඔව්. එතකොට ඒක මූලය, ඒක ප්‍රධාන එක. එතකොට සෝපාදිශේෂ නිවන කෙලෙස් පරිනිර්වාණය කරන උතුමන් වහන්සේ අවබෝධ කරන්නේ සෝපාදිශේෂ නිවන. ඒ සෝපාදිශේෂ නිවන කියන්නේ අර සත්පුද්ගල පඤ්ඤාක්තිය පනවගෙන හැදෙන සිත සංඛාර දැන් සකස් වෙන්නේ නැහැ. නමුත් මොකද්ද විපාකයට ලැබුණු මේ ශරීරයේ ස්කන්ධ ටික තියෙන. ඒ ශරීරය තියෙනවා. ඒ ශරීරයේ තියෙන මොකද්ද? රූපස්කන්ධය තියෙන, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්ම පහම තියෙනවා. මොකද්ද නැත්තේ? කෙලෙස් නැහැ, උපාදාන නැහැ. තේරුණානේ? හැබැයි ස්කන්ධ තියෙනවා. දැන් මේ අපිට දී පොලේ තියෙන යම්දුනේ මේ රාග, ద్వේෂ, මෝහ කියන එක නැති කරපු අවස්ථාව කියලා නේ. ඒ කියන්නේ ඒකම තමයි. අන්න හරි. දැන් රාගය කියන එක ඇති වෙන්නේ උදේ මහත්තයා රාගය කියන එක ඇති වෙන්නේ දැන් තන සත්පුද්ගල පඤ්ඤාක්තිය පිහිටනවා. ඒ පඤ්ඤාක්තිය පිහිටුවාම ආයතන ඇති වෙනවා. ඒ ආයතන ඒ ආයතන වලින් තමයි රාගය කියන එක ඇති වෙන්නේ. එතකොට රාග, දේශ, දේශය කියන එකත් එහෙමයි. සත්පුද්ගල පඤ්ඤාක්තියක් නැතුව දේශයක් පවතින්න බෑ. ඒ කියන්නේ දේශයක් ඇති වෙන්නේ කාටද? මට. එතකොට මෝහයක්, මෝහය පවතින්නෙත් නැහැ. මෝහය කියන්නේ අර පණවා ගැනීමම තමයි. බුදු කවදක හරි මෙන්න මේ සත්පුද්ගල පඤ්ඤාක්තිය ගැන තේරෙයි. ඒක නිකන් මේ යම් වෙලාවක හොඳට තේරෙයි. මේක ගැන හිතන්න ඕන. සුබර අනුපාදිශේෂ කියන්නේ දැන් ඔව් අනුපාදිශේෂ නිවන ගැන අපි කතා කරමු දැන්. එතකොට දැන් අපි ඉගෙන ගත්තා මොකක්ද? සෝපාදිශේෂ නිවන. දැන් මට උගන්වන්න ඕනේ මොනවද වචනේ? මොකද්ද සෝපාදිශේෂ නිවන කියලා එකක් තියෙනවා. ඒ සෝපාදිශේෂ නිවන කියලා කියන්නේ මොකේටද? කෙලෙස් පරිනිර්වාණයට. තේරුණාද? එතකොට ඊළඟට අපි බලමු ඉද භික්ඛවේ භික්ඛු අරහං හෝති. කවුරු හරි භික්ෂුවක් අර ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මයන් ඇති කිරීමට හේතුව නැති කරනවා. කීනාසව, කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨියාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රම ධර්මයේ උදුරු කරනවා. මුසිතව අර රහතන් වහන්සේ වාසය කරන දස ස්ථානෙහි වාසය කරනවා. කත කරණීය කළ යුතු කිස අර පංචස්කන්ධයේ පිරිසිදු දැනීමයි කළ යුත්තේ. ඒ කළ යුතු කිස කරලා ඉවර වෙච්ච කෙනා. එයා බර තුනක් අයින් කරනවා. මොනවද? ස්කන්ධ බර, කෙලෙස් බර, අபிසංකාර බර. එතකොට අනුප්පත්ත සදත්තෝ කියලා කියන්නේ සදාර්ථයේ නැත්නම් නිවනට පරමාර්ථයට පැමුණුණා කියන එක. තේරුණානේ? අන්න එහෙම පැමුණුණා කියන පරික්ඛීන භව සංයෝජනා. එයා මොනවද සිඳලා තියෙන්නේ? භව සංයෝජනේ සිඳලා තියෙනවා. භව සංයෝජනේ කියේ කාම රාග, පටිග, මාන, දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බ භව රාග, ඉස්සා මච්චරිය, අවිජ්ජා කියන. මෙන්න මේ භව සංයෝජනේ සිඳලා තියෙනවා. සම්මදඤ්ඤා විමුක්තෝ සියල්ල දැනගෙන මනාලෙස මිදිලා තියෙනවා. තස්ස ඉදේව භික්කවේ සබ්බ වේදිතානි අනබි නන්දිතානි සීති භවිස්සanti අයං උච්චති භික්කවේ අනුපාදිශේසෝ නිබ්බාන ධාතු. එතකොට අන්න ඒ විදිහට අමු මුලින් සඳහන් කළ විදිහට දැන් මේ යම් කිසි කෙනෙක් අර ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මයන් ඇති කරන්න හේතුව නැති කරලා ඒ උතුම් අරිහත්ත්වයට පත්තුණු කෙනා පළමුවෙන්ම අවබෝධ කරන්නේ මොන නිබ්බාන ධාතුවද? සෝපාදිශේෂ නිවන. සෝපාදිශේෂ නිවන කියලා කියන්නේ මොකක්ද? කෙලෙස් පරිනිර්වාණය. කෙලෙස් පරිනිර්වාණය. එතකොට මෙන්න මේ දැන් අපි කියවනේ අර රහතන් වහන්සේටත් වේදනා දැනෙනවද? දැනෙනවා. වේදනා දැනෙනවා. මොන වේදනාවද දැනෙන්නේ? ස්කන්ධ. ස්කන්ධ තුල තියෙන වේදනාව දැනෙනවා. හැබැයි දැනෙන්නේ මොකෙන් තොරවද? උපාදානයෙන් තොරව. අර මම මගේ කියන ගත්ත සංඥාවෙන් තොරව. අන්නේ උපාදානය අනබිනන්දිතානි. ඒ කියන්නේ මොකක්ද? තෘෂ්ණාව දුෂ්ටි වශයෙන් ගන්න. ඒ කියන්නේ මමය කියන සංඥාවෙන් අරගැනීමක් නැහැ. එහෙම අරගන්නේ නැතුව සීති සිහිල් භාවයට පැමිණෙනවා. තේරුණාද? එතකොට ඒ කියන්නේ මේ ස්කන්ධ තුල පවතින වේදනාවක් තියෙනවනේ. දැන් අපි කියවනේ රහතන් වහන්සේට නැත්තේ මොකක්ද? මොනවද නැත්තේ? කෙලෙස් නැහැ. එතකොට උන්වහන්සේ මොන පරිනිර්වාණයටද පත් උනේ? පරලෝක. ඒ කියන්නේ කෙලෙස් පරිනිර්වාණයට. තේරුණා? නමුත් උන්වහන්සේට අපි කියවනේ දැන් උපදින මොනවද? වේදනාව උපදිනවා. තේරුණානේ? දැන් අන්නේ මේ උපදින වේදනාව ඉපදුනේ මොකක් නිසාද? ස්කන්ධ. ස්කන්ධ ධර්ම නිසා. ඒ සියලු වේදනා නිරුද්ධ වෙනවා නම් ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවන වේදනත් නිරුද්ධ වෙනවා නම් තේරුණා. අනේ නිරෝධයට කියන මොකක් කියලාද? අනුපාදිසේස නිවන. එතනින් එහා පැත්තට අර විපාකකයත් නැහැ. ඒකර පිළිනවන. එතකොට කියන මොකක් කියලාද? තේරුණාද? මේ නිවන් දෙකේ නිවන් නැමැති ධාතුවේ. ඒකට පිළිවෙන්න පුළුවන්. ඒක කම් ජීවත් වෙද්දී. අන්න හරි. මට ඒකයි කියන්න උවමනා තිබුණේ. මොකද හැමෝම හිතන් ඉන්නවා දැන් නිවන කිව්වහම මේ සමහර අය එක එක අදහස් තියෙන්නේ. තේරුණාද? දැන් එකක් අපි ඒ රහතන් වහන්සේ නිවන අවබෝධ කරන්නේ ඉද්දි. අනිත් එක සම්ප්‍රායික. ඊළඟ වචන දෙකත් අපි තෝරගමු. දේමේ චක්කුමතා ප්‍රකාශිතා ඒතමත්තම් භගවා ආහෝච තත්තේතං ඉති උච්චති. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහිමත් කිව්වා. දැන් මේ බුදුහාමුදුරෝ මේ කවුරුත් ආරාධනා කළාද මේක දේශනා කළේ නැහැ. එතකොට දේමේ චක්කුමතා ප්‍රකාශිතා නිබ්බාන ධාතු අනිසිතේන තාදීනා ඒකා ඒකාහි ධාතු ඉද දිට්ඨ ධම්මිකා සෝප උපාදිශේස භවනිති සංකයා අනුපාදිශේසෝ පන සම්පරායිකා යම්හි නිරුද්ධಂತಿ භවානි සබ්බසෝ. වෙන පසස්සති බුදුහාමුදුරෝ. චක්කුමතා කියන්නේ පසස්සති බුදුහාමුදුරෝ මේ නිබ්බාන ධාතු ද්වේ නිර්වාණ ධාතු දෙකක් පකාසිතා ප්‍රකාශ කරනවා. ඉද දිට්ඨ ධම්මිකා ඒකාහි ධාතු ඉද දිට්ඨ ධම්මිකා. එක නිර්වාණ ධාතුවක් දිට්ඨ ධම්මිකයි. දිට්ඨ ධම්මිකයි කියන්නේ මෙලොවදීම අවබෝධ කරනවා. තේරුණාද? ඉද දිට්ඨ ධම්මිකා. ඊළඟට භවනිති සංඛයා අනුපාදි සේසෝ පන සම්පරායිකා යම්හි නිරුද්ධಂತಿ භවානි සබ්බසෝ. දැන් අර මේ අනුපති සේසු පන සම්පරායික. එතකොට අර අපි කියෝනේ උන්වහන්සේට වේදනාව දැනෙනවා. මොන කාටද? කෙලෙස් පරිනිර්වාණයට පත් උන රහතන් වහන්සේට වේදනාව දැනෙනවද? දැනෙනවා. එතකොට ඒ වේදනාව දැනෙන එකත් මොකද වෙන්නේ? ඔව්, අනු සම්පරායික යම්මි නිරුද්ධಂತಿ භවානි සබ්බසෝ. අර මුලින් කිව්වනේ සියලු වේදනා නිරුද්ධ වෙනවා කියලා. ඒතරී ස්කන්ධ තුල පවතින වේදනාවත් නිරුද්ධ වෙනවා. ඒ ස්කන්ධ තුල පවතින වේදනාවත් නිරුද්ධ වීම තමයි මොකද කියන්නේ? අනුපාදිසේස නිවන කියලා කියන්නේ. ඒක මොකක් එක්කද ලැබෙන්නේ? පරිනිර්වාණයත් එක්ක තමයි ඒක ලැබෙන්නේ. තේරුණා? පියප්පි හරි අමාරු නේද තේරුම් ගන්න. හොඳයි. ඊට පස්සේ යේ ඒත ධඤ්ඤාය පදං අසංකතං විමුත්ත චිත්තා භවනෙති සංඛයා තේ ධම්ම සාරාදිගමා කයේ රතා පහන්සුතේ සබ්බ භවානිතාදිතෝති. යේ මෙන්න මේ විදිහට කවුරු හරි කෙනෙක් මේ අසංකත නිවන අවබෝධ කරගෙන මේ භවයන් භව මේ භවය සිඳ දැම්මොත් අන්න එයාට කියන කවුරු කියලා ධම්මසාර කියලා ධම්මසාරාදී එයාට කියනවා මේ ධම්මසාර කියන නම කතා කරන්නේ අන්න එයාට කාටද රහතන් වහන්සේට. එතකොට ඒ දෙකෙන් මොන විදිහේ වුණත් ධම්මසාර කියන එක අදහස් වෙන්නේ ඒ කියන්නේ සෝපාදීශේෂ වුණා අනුපාදීශේෂ වුණා එයාට තමයි කියන්නේ ධම්මසාර කියලා. කියන්නේ ධම්මසාර කියලා කියන්නේ ධර්මයේ සාරය කියන එකයි. අන්‍යයට තමයි ධම්මසාර කියලා කියන්නේ. මේ වචන ටික තේරුම් නැතුනට කමක් නැහැ. මොකක්ද අර තේරුම් ගත්තේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. වචන තමයි අමාරු. ඒ හේතුව මේ අපේ භාෂාව තැනක් මේ. ඒ කියන්නේ අපි හොඳට ඥානීය බුද්ධිය ලබාගෙන සාකච්ඡා කළ යුතු තැනක් තමයි මේ අපි තියෙන අපි දන්න මේ අවබෝධයෙන් සාකච්ඡා කළේ. ඒ මේ නිර්වාණ දහත් මේ වචන ටික තේරුම් නැති වුණත් අද තේරුණාද එක නිවනක් කොහෙදද ලබන්නේ? ජීවත් වෙලා සිටියේදී ලබනවා. දැන් මේ නිවන කිව්වට මේ එක දන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් මේක අනිත් ධර්මات එක්ක ගැටෙනවා. තේරුණාද? ඒ කියන්නේ නිවන් දකින්න තමයි ඕනේ. හැබැයි දන්නේ මොකක්ද පළමුවෙන්ම නිවනටපත් වෙන්නේ කියලා. තේරුණාද? ඉතින් ඒ නිසා මේ නිවන් ධාතු දෙක දැනගත යුතු වෙනවා. එහෙම දැනගත්තොත් තමයි අර උපාදානය ස්කන්ධ මේ හොඳට තේරෙන්න ගන්න. තේරෙනවා. මේක තියෙනවා මොකක් හරි ගැටලු තැන. මේක දැන් කියපුවේ ගැටලු සාගත වෙනවා. ස්කන්ධ පහ පස්සේ වෙලාවක අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද වෙන වෙනම අරගෙන? ඔව්. ඒ කියන්නේ අන්තිම තුන විතර. ඔව්. මුල් දෙක නම් ඉතින් ඔව්. නෑ. අහහ. තුන හතර පහ. ඔව් දැන් අර දැන් දසහංගේ උසිතවා කියන වචනේ ඒ කියන්නේ අර අංගයන් 10 ගැන අපි දැන් කතා කරනකොට ඔක්කොම ටික අහව වෙනවා අපි මාත්. يعني පංචස්කන්ධය පිරිසිදු දකින්න උන්වහන්සේගේ අවබෝධය පවත්වන ස්ථාන 10ක් තමයි එතන විස්තර වෙන්නේ. ඔව්. එතකොට එතෙන්දී විස්තර වෙනවා මේ අර වේදනා සංඥා කියන එක විශේෂයෙන්ම විස්තර වෙනවා. ඒ මොකද නව සත්තාවාස කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ පහළ වෙන සියලු සිතුවිලි ওই සත්‍යයන් වාසය කරන නව ස්ථානින් ඒකට අදාළ වෙනවා. නවස ඒ කියන්නේ ඒකට හේතු සම්පatti සකස් කරනවා. එතකොට ඒක ඉක්මවන්න නම් ඒ සංඥාව නිවැරදිව වැඩි යුතු වෙනවා. අන්න එතන කතා වෙනවා අපි මේ සංඥාව පිළිබඳ විශේෂයෙන්. වලස්ක මේ පොය දවසේ මේ පොත සාකච්ඡා කරනවා. ඒ සංඥාද? ඔව්. ආපහු වර විඤ්ඤාවත් විඤ්ඤාණයත් අර මුල හතරට සම්බන්ධ වෙනවා. විඤ්ඤාණය පහෙන් ස්කන්ධ පහෙන් විඤ්ඤාණය ඒක තනිකර එක වෙනවම ගන්න පුළුවන් එහෙකුත් නෙමෙයි. වෙනවම ගන්න බෑ. බෑ. මොකද මේ බුදුහාමුදුරුව සඳහන් කරනවා මේක දැන් මේක එකක් හැටියට ගමන් කිරීමක් නෑ. මේ පහ අර අර දැන් අපි කියනවානේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක වෙන් කරන්න බෑ කියලා. අන්න ඒ වගේ තමයි මේක. ඒ කියන්නේ මේක අර අර තුන නැතුව මේ ඒ කියන්නේ අර තුන නැතුව දෙකක් ගමන් කරන්නේ නෑ. ඉතින් නමුත් ඒත් එක්කම ওই පහ වෙන වෙනම දේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. වෙනවත් ඕනේ. මොකද මේ මේක පණවාගත්තු එකක් නිසා. අර කාලය වගේ දැන් කාලේ පැනවිලා තියෙන්නේ. ඒ වගේ මේ මම කියන එකත් පැනවිච්ච එකක්. හොඳයි. මේ කට්ටියට තේරුණාද මේ කියපු ටික? හොඳයිනේ. හොඳයි. අද ඉගෙන ගත්ත මොකක්ද ඉගෙන ගත්තේ? නිර්වාණ ධාතු දෙක පිළිබඳව. නිබ්බාන කියලා කිව්වේයි. නිබ්බාන කියලා කිව්වේයි. නික් කියලා කිව්වේ නික්මීම. බාන කියලා කිව්වේ බැම්ම. මොන බැම්මෙන් නික්මීමද? රාග, දේශ, මෝහ කියන මේ බැම්මෙන් නික්මීම තමයි නිබ්බාන කියලා කියන්නේ. තේරුණාද? ඒක ධර්ම කාරණාවක්. හරියට තේරෙනවා. එතකොට ඊතුරු කාරණා ටික ගැලපෙනවා. කවදක හරි මේ සත්පුද්ගල සංඥාව හොඳට තේරෙනවා. කාම රාග, පටික රූප රාග, අරූප රාග මේ ඔක්කොම තේරෙනවා. තේරෙනවා. එතකොට පටිච්ච සමුප්පාදය තේරෙන්න ගන්න. තේරෙනවා. එතකොට මේ පටිච්ච සමුප්පාදය ගත්තාම මේ අවිද්‍යාව කියලා කිව්වෙම මේ ස්කන්ධ ධර්මයෝ ටික සත්පුද්ගල සංඥාවකින් පණවා ගැනීමමයි. එතනමයි අවිද්‍යාව පාලන්නේ. ඒ නිසා මොකද ඇති වුනේ? අවිද්‍යාව පත්‍ය සංඛාර සකස් වීමක් ඇති වුණා. මොන සංඛාරද? අපි මොනවද? අවිද්‍යාව නිසා සත්පුද්ගල සංඥාවමයි අවිද්‍යාව. ඒ නිසා චිත්ත චෛතසික ධර්මෝ සකස් වුණා. තේරුණා? එතකොට චිත්ත චෛතසික ධර්මය සකස් වෙන නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානයක් සකස් වෙනවා. එතකොට විඥාන පත්‍ය නාම රූප කියලා දෙකක් සකස් වෙනවා. නාම රූප පත්‍ය සලආයතනයක් සකස් වෙනවා. මේ මොකක්ද ඔක්කොම සත්පුද්ගල අර්ථය තුල. ඒ විදිහට ගියාම ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ඔක්කොම මොකක් තුලද? අර අවිද්‍යාවෙන් පැන වුණ සත්පුද්ගල අර්ථය තුලම තමයි අවිද්‍යාව පහළ වෙන්නේ. චිත්ත චෛතසික ධර්මය පහළ වෙන්නේ. විඥානය පහළ වෙන්නේ. ඒ වගේම විඥාන වචන විඥාන පත්‍ය අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පහළ වෙන්නේ. නාම රූප පත්‍ය සලආයතන. ආයතන පහළ වෙන්නේ. සලආයතන පත්‍ය පස්සෝ. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය භව. භව පත්‍ය ජාති. මේ ජරා මරණ ශෝක පරිදේ ඔක්කොම කොහෙන්ද පැනුනේ? මේ අවිද්‍යාව පැනවුණු තැනින්. එතකොට මම කියන එක අවිද්‍යාවක් බොරුවක්. ඒක පැනවුණු තැනින් තමයි මේ බොරුව දිගටම යන්නේ පැනවුනේ. හොඳයි අපි දෙවියන්ට ඥාතියන්ට කියලා මෝදා කරමු. හොඳයි මේ නිවන පිළිබඳව අපිට ටික ටික මේ විදිහට සාකච්ඡා කරලා දැන කියා ගන්නට වෙන්නේ. ඒ නිසා මේ උතුම් ශ්‍රවණය කළා වූ මේ උතුම් ධර්ම දේශනාවත් ඒ ඔබ යම් මාර්ගයක් දියුණු කරනවද ඒ උතුම් මාර්ගයට හේතුව පිණිස මාර්ගඵල ලැබීමට හේතුවක් පිණිස මේ උතුම් ධර්ම දේශනාව හැම දිනාටම ආශිර්වාදයක් වේවා. ඒ වගේම අපි මේ විදිහට සිහිපත් කරලා පින් අනුමෝදන් කරමු. මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවරුනුත් ඒ වගේම අප නමින් මිය පරලෝ ගියා වූ සියලුම ඥාතීනුත් මේ උතුම් සම්බුද්ධ ශාසනයේ ඔබ අපි හැම දෙනා එකතු පාදා වෙලා වටිනා කියන ධර්ම රාශියක් සාකච්ඡා කළා. මේ ධර්ම සාකච්ඡාවෙන් උපදවා ගන්නට ියදුන සියලුම කුසල් දාම් සියලු දෙවිවරුත් සියලු මියගේ ඥාතීනුත් අනුමෝදන් වෙත්වා. සියලු දෙවිවරු දිවිසුරු වඩා වර්ධනය කරගෙන මේ සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් ලෝක සත්‍යයට යහපත පිණිස චිරාත් කාලයක් මේ ලෝකෙහි විරාජමානව බැබලෙන්ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙත්වා. ඒ වගේම මේ උතුම් පින් අනුමෝදන් වෙන සියලු දෙවිවරු ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා. සියලු මියගේ ඥාතීන්ද සසරි දුක් ඇති ස්ථානවල නම් අත් මිදෙත්වා, සැපවත් ස්ථානවලට පැමිණෙත්වා, අවසන් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහසුත් ඇති කරගන්නට. ඒ වගේම මේ මනුෂ්‍ය ලෝකයේ ඔබ අපව හැදුව වැඩුව පෝෂණය කළ දෙමව්පියන්ටද යහපත සිද්ධ වෙත්වා. ඒ වගේම ගුරුහරුකන් ලබා දුන්න ගුරුවරු ඥාති හිත මිත්‍රාදී හැම දිනාටමද යහපත සිද්ධ වෙත්වා. මේ සිදු කළා වූ සියලුම පින්දහම් කරුණු කොටගෙන ඔබ අප හැම දිනාට ඒ බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා අවබෝධ කළ ඒ උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්ට අවබෝධ කරන්ට මේ සිදු කරන සියලුම පින්දහම් පාරමී දහම් වේවා කියන අදහසින් සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදං ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. අභිවාදන සීලිස නිත්තං බුද්ධා ප්‍රජායෝ චත්තාරෝ ධම්මා වඩංති. ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිජ්ජතු. සතර සීල දයාවා සම්පතං පරමාමං ඕකාස සම්දාමි බන්ති ඕකාස වාතේන කතං සම්පන්නං පරාගං කමතමේ බන්ති ඕකාස කමාමි බන්ති යම්පි ඕකාස කමාමි බන්ති තත්‍යම්පි ඕකාස කමාමි බන්ති සාසු සමාමි සුපා.